ලිම්ම තෙරුවන් ගුණ වන්දනාව නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහීති ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යනිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති සංඝ රතනං යාව නිබ්බානං සරණං වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුන්ද රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං හේතං කුසුම සම්පසින් පූජයාමි මුනින් තස්ස සිරිපාද සරෝවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සම්බෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනින් දස්ස සුබෝධි මූලේ අහෝසි මා රස්ස පරාජයෝසි උගෝසයුං දේව ඝනාපසන්නා හේතේන සච්චේන ජයස්සු මයිහං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන් සබ්බ සංඝානුභාවේන වේන සදා සිද්ධි භවන්තු මේ සාදව 2016 වසරේ පළවෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන විශේෂයෙන්ම අපි හුමාගේ කොට සලකන්න ඕන අපි මේ හැම දිනාටම මේ සිසිලසයේ මේ සෙවණේ කටයුතු කරන්න සකසල දුන්නේ පින්වත් චන්දන තිසේර මැතිතුමා ශාමල තිසේර මැතිනිය දෙපාර්ශවයේම තම දෙමව්පියන්ට උපහාරයක් පිණිස ගෞරවයක් පිණිස පින් දීම පිණිස. ඉතින් අපි චන්දන තිසේර මැතිතුමාගේ දෙමව්පියන්ටත් ඒ වගේම ශාමල තිසේර මැතිනියගේ දෙමව්පියන්ටත් සංසාරේ සැපයක් පවන්නට කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට ප්‍රාර්ථනායුරින් නිවනින් සැනසෙන්නට මේ අපගේ සියලුම ආශිර්වාදයන් හේතු වේවා කියලා අපි මුලින් ප්‍රාර්ථනා කරනවා. අද දින ඒ දායකත්වයේ දරන පින්නතුන් විජිත කළුපහන මැතිතුමන් ඇතුළු මේ සියලු දෙනාටත් බොහොම පිං. මෙතන රැස්ව සිටින පින්නතුන් වගේම අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා බණ අහන සියලු දෙනාමත් ඒක රාශී කරගෙන සද්ධර්මයේ පිළිබඳව අපි අපිට පිහිටයි. ඒ නිසා අපි අපිම මේ පිළිබඳව සාකච්ඡා කරන මොහොත ලොකු ඥාතිත්වයක් තියෙන්න ඕන, ලොකු හිතවත්කමක් තියෙන්න ඕන. ස්වාමීන් වහන්සේ අපිට යහපතක්මයි කරන්නේ, අපිට විපතක් කරන්නේ නැහැ. අපිටත් ලොකු අදහසක් ඇති වෙන්න ඕන, අපේ දායකයෝ අපිට විපතක් කරන්නේ නැහැ, අපිට යහපතක්මයි කරන්නේ. ඊළඟට අපි විශ්වාසවන්ත වචන කතා කරන පිරිසක් බවට පත් වෙනවා. විශ්වාසනීය විදියට අහුම්කම් දෙනවා. ඒ විදියට අපිට ලැබෙන ධර්මය හමුෙහි අපි නිරන්තරයෙන්ම විදර්ශනා කරන්න පුරුදු වෙනවා. ස්වාමින් වහන්සේ ගොඩක් දේවල් හිතන්න ඉඩ තියලා දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔබ හිතන්න පුරුදු වුණාම ඔබගේ චින්තාමය ප්‍රඥාව වර්ධනය වෙනවා. චින්තාමය ප්‍රඥාව වර්ධනය වීමෙන් විදර්ශනා ඥානය කියන එක දියුණු වෙනවා, ශක්තිමත් වෙනවා. එසේ ශක්තිමත් වීමෙන් ඔබ ධර්ම අවබෝධය කරගන්නවා. ඔබේ පුංචි දරුවා හැමදාම ඔබ වඩාගෙන යන්නේ නේද? ඔබ යම් ප්‍රමාණයක යාට නැගිටින්න පුළුවන් හැකියාව එනකොට ඔබ මොකද කරන්නේ? ඔහුට ඇවිද්දවන්න පුරුදු කරනවා. තනියෙන් හිටගෙන ඇවිදින්න පුරුදු කරනවා. ඇයි එහෙම කරන්නේ? ඔහුගේ යහපත වෙනුවෙන්. ඒ නිසා අපි මේ මොහොතේ කල්පනා කරන්න ඕන, අපිත් ඔබට ඒ හිතන්න සැලැස්වීම තුළ මොකද කරන්නේ? මම උත්සාහ කරනවා ඔබ ස්වභාවයෙන් තනිව ස්වාධීනව ධර්මය දකින කෙනෙක් බවට පත් කරන්න, තනිව ඇවිදින කෙනෙක් බවට පත් කරන්න උත්සාහය තමයි ඒ තියෙන්නේ. වෙන කිසිවක් නෙමෙයි, අමාරුවේ දාන්න නෙමෙයි, පණ්ඩිතකම පෙන්නන්න නෙමෙයි. ඈ අපිව අපහසුතාවයට පත් කළා කියලා හිතන්නට එපා. ඒ ඔබේ කුසලතාවය තව තවත් වර්ධනය කිරීම සඳහා තමයි එවැනි අවකාශයක් ලබා දෙන්නේ. අපිට ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් තමන්ගේ ජීවිතෙන්. බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේදී මොන පොතෙන් බල්ලද ධර්මයේ ගැලපුවේ? පොඩ්ඩක් හිතලා බැලුවාම අපිට එන උත්තරේ, අනේ මේ මිනිස්සු මොකුත් ධර්මයක් දන්නේ නැති අය. එක්කෝ එහෙම නැත්නම් වෙනත් ආගමක් දර්ශනයක් තිබුණා ඒ වෙන්න පුළුවන්. නමුත් එහෙම මොකුත් පොතක් පතක් එච්චර පරිශීලනය කරන මිනිස්සු හිටියේ නෑ. ටික පිරිසයි එහෙම සිටියේ. නමුත් ඒත්ෝ ධර්මය තෝරගත්තේ මොන අන්දමින්ද? ජීවිතයත් එක්ක බලලා. ඉතින් මං හරි සන්තෝසයි. මේක භාෂාවක් කියන එකක් නැහැ මේ ධහමට. ඕනම භාෂාවකින් සද්ධර්මය පැහැදිලි කරන්න පුළුවන්. ඇත්තටම අපි තමන්ගේ ආත්මයෙන් ධර්මය ඉගෙන ගන්නවා නම් ලෝකෙ ගැටලු හරි අඩුයි. දැන් මේ පොත්වලින් ඉගෙන ගන්න ගියාම නේද, බුද්ධ ආගම ඉගෙන ගන්න ගියාම ඒක අනිත් ආගම් එක ගැලපෙන්නේ නැහැ කියනවා. අනිත් ආගමික න්‍යායන් එක බලනකොට තවත් ආගම් එක ගැලපෙන්නේ නැහැ කියනවා. එකිනෙකට එකිනෙකට පරස්පරයිනේ. හැබැයි මිනිස්සුන්ගේ ආත්මය හැමෝගෙම එක හා සමානයි. ජීවිතය එක හා සමානයි. සිත එක හා සමානයි. උපතින් සියල්ලෝ සමානයි. විවිධත්වයක් මිස උස් පහත් ભેදයක් ලෝකේ නැත. විවිධත්වයක් තියෙන්නේ පොල් කඩන මිනිස්සයෙක් කෙනෙක්, අකුරු ගන්නන කෙනා තව එක්කෙනෙක්. ඒකේ උස් පහත් ભેදයක් නෙමේ තියෙන්නේ, විවිධත්වයක්. අපිට අන්න එතන දකින්න පුළුවන් නම් අපේ හිත හරීම සහනශීලී තාම නිවැරදි තැනකයි තියෙන්නේ. විවිධත්වයක් මෙසලොව උස් පහත් බවක් නැත. ඒ දර්ශනයට එන්න නම් අපි පින්නතුනි සම්‍යක් දර්ශනයට පත් වෙන්න ඕන. සම්‍යක් දර්ශනයට පත් වෙන්න ඕන. අපි ළඟ තියෙන කටුවක්, පිළිලයක්, එහෙම නැත්නම් තුවාලයක් ඉවත් කරන්නයි, සනීප කරගන්නයි මේ හදන්නේ. ඒ තමයි සියලුම ප්‍රශ්නවලට මූල සාධකයේ මූල හේතුව කවරක්ද? මමත්වයයි. මම නිසායි තැවීම්, පීඩා, ශෝක, දුක්, වේදනා, කම්පන සියල්ල හටගන්නේ. මම කියන කෝණයෙන් බලන්න ගියාම වෛරය, තරහ, ක්‍රෝධය හරි වේගවත්. ලෝභය, ద్వේෂය, මෝහය හරි වේගවත්. හැමදේම මට, මගේ ආත්මය කොට කරගන්නට උත්සාහ කරනවා. ඒක හරියට ඒ උත්සාහය මිරිඟුවක් පස්සේ දුවන මුවෙක්ගේ රටාවයි බුදුහාමුදුරුවෝ දකින්නේ. ඒ කියන්නේ කවදාවත් ලං කරගන්න බැරි දෙයක් පස්සේ දුවගෙන යනවා. කවදාවත් පිපාසයේ නිවා ගන්න බැරි දෙයක් පස්සේ පිපාසයේ නිවා ගන්න කියලා රැවටිලා දුවගෙන යනවා. මේක චින්තාමය වශයෙන් වෙනස් කරගන්න තියෙන දෙයක්, භෞතිකවාදී ක්‍රමවේදයකට වෙනස් කරගන්න තියෙන දෙයක් නෙමෙයි. භෞතිකවාදී රටාව අයිති වෙන්නේ පරමාර්ථ ලෝකයට නොවේ, සම්මුති ලෝකයට. සම්මුති පැවැත්මට අවශ්‍ය කරන ආකාරය පරමාර්ථ ස්වરૂපයකින් නෙමෙයි පවතින්නේ. ඒක සම්මුති රෙගුලාසි සහ පැවැත්මේ ක්‍රමවේදයන් තුල. ඒ නිසා සම්මුතිය හා පරමාර්ථය සම්බන්ධ කරගන්න එපා. පරමාර්ථය කියන්නේ දර්ශනය, සම්මුතිය කියන්නේ යහපත් පැවැත්මක් තුල කටයුතු කිරීම. අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ පරමාර්ථය අතහැරීම, සම්මුතිය අතහැරීම නෙමෙයි. පරමාර්ථය අතහැරීම, මනසින් අතහැරීම, දෘෂ්ටි අතහැරීම, සංකල්ප අතහැරීම, වචන අතහැරීම, අතීත අනාගත වර්තමාන අතහැරීම, ලෝභ ද්වේෂ මෝහ අතහැරීම, සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා අතහැරීමයි මේ අපි පුරුදු වෙන්නේ. අපි ඉගෙන ගන්නවා චිත්ත ධර්මවල තියෙන ස්වභාවය කොහොමද වැඩිම විග්‍රහය තියෙන්නේ? අභිධර්මයේ. මේ චිත්ත ධර්මවල හැම විග්‍රහයක්ම තියෙනවා. මෙච්චර සිත්විල්, මෙච්චර චිත්ත ස්වභාවන්, මෙච්චර කියලා අපි ගණන් ඉලක්කම් වලින් බෙදලා පෙන්නනවා. ඒ හැම චිත්තයක්ම තියෙන්නේ පින්නතුනේ, හැම චිත්ත වීදියක්ම තියෙන්නේ පුතඥයාට. ඔය චිත්ත ධර්මතාවල විග්‍රහය සියල්ලම තියෙන්නේ පුතඥයාට. රහතන් වහන්සේට තියෙනවද ඔය කියන චිත්ත විග්‍රහයන් එකක්වත්? එකක්වත් නැහැ. ඒ හැම දෙයක්ම නිරෝධයි. සාරාතන් වහන්සේට සංඥා තියෙනවද? නැහැ. සංඛාර තියෙනවද? නැහැ. විඥාන තියෙනවද? නැහැ. ලෝභ දේශ මොහ චිත්ත, අකුසල කුසල චිත්ත ඒව නැහැ. අතීත අනාගත වර්තමාන නැහැ. අනේකාකාරයෙන් විග්‍රහ කරන කිසි දෙයක් රහතන් වහන්සේට නැහැ. ඒ නිසා පුතඥයෙක්ගේ චිත්ත විග්‍රහය බලා බලා ඉන්නවට වැඩිය හොඳයි අපි මේ ඉන්න සිතෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා කෙනෙක් කල්පනා කරනවා නම් කියන එකයි මගේ අදහස. නැත්තම් මටත් තියෙන ප්‍රොජෙක්ටර් එකකට දාලා ගණන් ඉලක්කම් ටිකක් උගන්වන්න හැකියාව තියෙනවා. එහෙම කරන්න මම ආස නැහැ. ඒ වෙනි දෙයක් තුළින් බුද්ධිකරණයක් මිසක් ආත්ම පරිවර්තනයක් ඇති වෙන්නේ නැහැ. ඒව යම් ප්‍රමාණයක තමයි පෞද්ගලිකව පොතපත ඉගෙනගෙන තියාගෙන හිටියට කමක් නැහැ. ඒක හොඳයි. ඒක හොඳ දෙයක්. වරදක් නැහැ. නමුත් නිවන් ධර්මයේ සඳහා අපි යන්නේ වාහනේ එන්ජිම ගැන හරි ඒකේ පවතින අභ්‍යන්තරික කාර්මික දේවල් පිළිබඳව කල්පනා කර කර ඉන්නේ නැතුව වාහනෙට නැගලා අපි යනෝ ගමන. ඒ තමයි මෙන්න මේ නිවන සොයා යන ගමනේ. බාසුන් නැහැ කෙනෙක් වුණොත් එහෙම වාහනේ පැදගෙන යන්නේ නැහැ. එයා හැමදාම බාස් ගරාජ් එකේ නතර වෙනවා. ඒ නිසා ඔබ ගරාජ් එකේ නතර නොවි ඔබ වාහනේ පැදගෙන ඉස්සරහට යන්න. කොහටද? මේ නිවන් ධර්මය කරා. හොඳයි. ඔබ ළඟ මේ ධර්මතා තියෙනවද දැන් බලන්න. දෘෂ්ටි තියෙනවද නැද්ද? මම දෘෂ්ටිගත කෙනෙක්ද නැද්ද? දෘෂ්ටිගතයි. කියනවා නම් දෘෂ්ටි කියලා තේරුම් ගන්න. ඒ දෘෂ්ටි කවුරු හරි බිඳිනවා නම් මම විසින් මේව වෙනස් කරගන්න යොමු වෙන්නේ නැතුව කවුරු හරි කෙනෙක් ඒ දෘෂ්ටි බිඳින්න පැමිණියොත් මොකද වෙන්නේ? හා ඒ දෘෂ්ටි බිඳින්න පැමිණියොත් ඒකාන්ත වශයෙන්ම අපි විරුද්ධ වෙනවා. ඒක බිඳින්න දෙන්නේ නැහැ. සමහර විට මමත්වයේ නිසා ඒක වැරදි කියලා තේරුණත් මම ඒ දෘෂ්ටි අතහරින්නේ නෑ. හේතුව ඒක මගේ තීරණය. ඒක ඊටාම භයානක தত্ত্বයක්. අපි සිට ගන්නට ඕන මමත්වයේ කියන තැන නෙමෙයි, සාධාරණත්වයේ කියන හා යථාර්ථයේ කියන தത്വේ, නැත්තම් தත්තාකාරයේ, නැත්තම් අපි කියනවා සත්‍ය තුල පිහිටන්න ඕන. දැන් කොහෙද අපි පිහිටන්න ඕන? මමත්වයේ නොවේ සත්‍ය තුල පිහිටන්න ඕන. ඒකයි වැදගත් වෙන්නේ. මමත්වයේ පිහිටා ජීවත් වෙන එක නෙමෙයි වැදගත්, සත්‍ය තුල පිහිටා ජීවත් වෙන එකයි. දැන් ඒ වුණාට මේ ලෝකෙ පින්නතුනේ වැඩි දෙනෙක්, බොහෝ දෙනෙක් ධර්මයට නොපෙමිණෙන හැම කෙනෙක්ම සත්‍ය තුලද පිහිටන්නේ මමත්වයේ තුලද? මමත්වයේ තුල. ප්‍රශ්නයක් විසඳුවත් මම හරි හරි දෙයක් වෙන්න පුළුවන්. සමහරවල් වැරදි වුණත් ඒත් මම හරි. අර තනකොලක පන්න ගහ මුදුනට නැගපු මිනිස්සෙටත් ඕ කියන දේවල් තිබුණා වාගේ මම හරි. ඔබ හරි නම් හරි කියලා තේරුම් ගන්නෙ කොහොමද? ඔබ හරි නම් ඔබ හරි කියලා තේරුම් ගන්න එකම එක ක්‍රමය තමයි ඔබ ඊටාම සැනසිලිදායක මනසක් ඔබට තියෙනවා. සැනසිලිදායක මනසක් ඔබට තියෙනවා. ප්‍රබාස්වර මනසක් ඔබට තියෙනවා. ප්‍රසන්න මනසක් ඔබට තියෙනවා. කීමර කියන්නේ පොඩි ළමයිගේ මනස වගේ කියලා. පොඩි ළමයි වැඩි දේවල් නැහැ, ඔළුවේ පටලවාගෙන තදින් නැහනේ. ඒ නිසා පොඩි උදාහරණයකට ගන්නවා පුංචි ළමයිගේ මනස වගේ කියලා. පුංචි ළමයා දේවල් නැති නිසා, ගොඩක් දේවල් දන්නේ නැති නිසා ඔළුවේ පටලවාගෙන නැහැ. ඒ නිසා මේ ලොකු මහත් වෙන මේ දාර්ශනිකයා සියල්ල දන්නා නිසා, දන්නව නේද? මෝඩයා නොදන්නා නිසා නිහඬයි, ප්‍රඥාවන්තයා පණ්ඩිතයා දන්නා නිසා නිහඬයි. ඒ පොඩි ළමෙක් කියන උදාහරණය දැක්කොට ඒක දෙආකාරයකටයි මතුවෙන්නේ. මෝඩ මිනිස්සයා නොදන්නා නිසා නිහඬයි, මේ මහා පණිවරයෝ දන්නා නිසා නිහඬයි. තියෙන ස්වභාවය. ඔබේ මනස නිශ්චලද? ඔබේ මනස සංසුන්ද? ඔබ බලන්න. ඔබට අවශ්‍ය කරන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අටලෝ දහමෙන් කම්පණය නොවන මනස. අටලෝ දහමෙන් කම්පණය නොවන මනස. කාලයෙන් තොර වූ මනස. කාලයෙන් තොර වූ මනස. කාලය කියන ඔරලෝසුව. පැය 24ෙන් තොරව ජීවත් වීම. ඔබට එය නුවණට හසු නොවෙනවා නම් ඒ ග්‍රහණය කරගන්න. ඒක තේරුම් ගන්න. පැය 24ෙන් තොරව ජීවිතය. හාතන් වහන්සේලා පැය 24ෙම නෑ, රැය දහවල තුල නෑ. ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙනවනේ නේද, රැය දහවල ඉක්ම වූ රහතුන්. මේ වචනේ ගන්නේ බුදුහාමුදුරන්ගේ වචනයක් දැකලා මම. එක අවස්ථාවක දේශනා කරනවා මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය කියලා. රැය දහවල ඉක්ම වුණට පස්සේ ඕන වෙලාවක කෑම කන්නත් පුළුවන්. මොකද හේතුව රැය දහවල නැන්නේ නේද? 12 පහු වෙන්නේ කොයි වෙලාවකවත්. ප්‍රශ්නයක් නෑ, විකාල භෝජනයට අහු වෙන්නේත් නෑ මොන. හරි, ඒක එසේ වෙතත් ඒක සම්මුතියක් නේ, ඒක එහෙම තිබුණාවි. නමුත් රැය දහවල ඉක්ම වූ කාලයේ ඉක්ම වල, එතකොට දෘෂ්ටිවල බාධාවක් එයාට නෑ, සංකල්පවල බාධාවක් නෑ. රහතන් වහන්සේලාට මේ බුදුහාමුදුරු මුකුත් පනවන්නේ නෑනේ. ඇයි? පැනෙවුවට රකින්න බෑ. රකින්නේ නෑ. රකින්න දෙයක් ඇත්තෙත් නෑ. රකින්න හේතුවක් කාරණේකුත් නෑ. එයා ස්වභාවික ජීවිතයක් තියෙන්නේ. ස්වභාවික ජීවිතයක් තියෙන්නේ. එහෙම නැතුව ඒක වරදක් සිද්ධ වෙන්නේ නෑ. දැන් ගහකින් අපි කවදාවත් කියනවද අත්තක් කඩාගෙන වැටුණොත් ගහ වරද්දක් කළා කියලා? කියන්නේ නැහැ. මේක ස්වභාවික දෙයක්නේ. ඒකට ස්වභාවයයි. ඒ වගේම වැස්ස වහිනකොට අපි කියන්නේ අහස අපිට වරදක් කරනවායි කියලා. ඒක ස්වභාවික දෙයක් හැටියට අපි බාර ගන්නවා. රාත්‍රියේ උදා වෙනකොට අපි කියන්නේ ඒක වරදක් කියලා. අපි ඒක ස්වභාවික දෙයක් හැටියට බාර ගන්නවා. දහවල් වෙනකොට අපි ඒක ස්වභාවික ලෙස බාර ගන්නවා. එවනම් මේ ස්වභාවයක් හැටියට බාර ගන්නට පුළුවන් චේතනා නූපදවා කටයුතු කරන තත්වයක් රහතන් වහන්සේගේ තියෙන ක්‍රියාසිට කියලා කියන. එහෙම නැත්නම් ක්‍රියාදාමයක් පමණයි, චේතනා කර්ම රැස් කිරීමක් නැහැ රහතන් වහන්සේට කියන එක අපි එතන පැහැදිලි කරගන්න ඕන. දැන් රහතන් වහන්සේ එහෙමයි කියලා අඳුන ගන්න වගේම අපි එතෙන්ට පරිවර්තනය වෙන්න ඕන. ඔබේ සිත ඔබ පිරිසුදු කරගන්න ඕන. හැම මොහොතකම මේ ධර්මයේ ඔස්සේ තමන්ගේ දෘෂ්ටි අඳුන ගන්න. තමන්ම වේදනාකාරයේ දෘෂ්ටි අත්හරින්න. හොඳට බලන්න ඔබේ අල්ලගත්ත වේදනාකාරයේ දෘෂ්ටි තියෙනවා නම් ඒවා තමන්ට පීඩා පමුණවන දේවල් වෙන්න පුළුවන්. එතකොට වේදනාකාරයේ දෘෂ්ටි කිව්වහම තියෙන සුඛ වේදනා ඇති වෙනවා, දුක් වේදනා ඇති වෙනවා, උපේක්ෂා වේදනා ඇති වෙනවා, පුජ්ජල වේදනාවක් හැම මොහොතකම ඒ හැම වේදනාවක් එක්කම ගලාගෙන යනවා. පැහැදිලිනේ? පැහැදිලි. දැන් අපි ක්‍රියාවකට බැස ගන්නවා හැම මොහොතකම. බුදුහාමුදුරුව විශේෂයෙන් මේ කර්මය සම්බන්ධයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ක්‍රියාවකට බැස ගැනීම නිසාම මේ මමත්වයේ හට ගැනීම සිද්ධ වෙනවා කියන කාරණේ. ක්‍රියාවකට බැස ගන්නවා. දැන් අපි ඔබට යම් පැවරීමක් කළොත් ඒ පැවරීම ඔස්සේ ඔබේ ක්‍රියාදාමයක් ආරම්භ වෙනවා. ඒ ක්‍රියාධර්මය තුළ කුසල අකුසල සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා ත්‍රේකට ඔබ ලක් වෙනවා. සංඥාවක් ලබා දෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ, තියෙන සංඥාව නිරෝධ කරගන්න. පැහැදිලනේ? සංඥාවක් ලබා දෙන්න නෙමෙයි සාහිණාස උත්සාහ කරන්නේ, තියෙන සංඥාව නිරෝධ කරගන්න වැඩපිළිවෙලයි මේ කියලා දෙන්නේ. ඔබ හිතුවත් එහෙම මම එන සිතුවිලි යටපත් කරන්න ඕන, මේ සිතුවිලි නැති කරන්න ඕන කියලා. ඒ එවිට ඔබට සිදුවෙන දේ තමයි මොකන්ද? සිතුවිලිම පේන්න පටන් ගන්නවා. ඊළඟට ඒ සිතුවිලි අතර තවත් එහාට ගිහිල්ලා ඔබ හිතුවොත් එහෙම මම මෙන්න මේ වගේ සිතුවිලි, මෙයා ගැන මතක් වෙන එක, මේ කාරණේ ගැන මතක් වෙන එක මම නැති කරන්න ඕන කියලා ඔබේ මනසට දුන්නොත් මොකද වෙන්නේ? ඒ කාරණේම මතක් වෙන පටන් ගන්නවා. දැන් උදාහරණයක් මම පිටින් ගන්නම්. පොල් ගහ අමතක කරන්න උත්සාහ කරන්න බලන්න. පොල් ගස අමතක කරන්න ඔබට මොකද වෙන්නේ? දැන් පොල් ගස් පේනවා. ඒ නිසා ඔබට සංඥාවක් දුන්නොත් එහෙම මේක අත්හරින්න, මේක දුරු කරන්න, මේක පහ කරන්නද, ඈත් කරන්න කියලා ඒ සංඥාවම ඔබ අරගන්නවා. ඒ සංඥාව තුළම ඔබ ඊළඟට පීඩා විඳිනවා. හරි, ඒක අනිත් පැත්තත් අපි දෙමුකෝ. පොල් ගස මතක් කරගන්න, ඒත් මතක් වෙනවා. එහෙමනම් අපි සංඥාවක් සුභ හෝ අසුභවාදී වශයෙන් ලබා දුන්නත්, මොනමාකාරයකින් ලබා දුන්නත් ඔබ තුළ ඒක සංස්කරණය වෙන එක, උපාදානය වෙන එක වළක්වන්න පුළුවන් කම නැහැ. එහෙමනම් මේ රහතන් වහන්සේලාගේ ගමන් මඟ මොකද්ද? සමස්ත මනසේ ස්වභාවය දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර විෂයේ අනුකූලව සිදු කරනු ලබන අතහැරීමක්. ලෝකෝත්තර දහමට අනුගතව සිදු කරන අතහැරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අතහැරීම අමතක කිරීමක් හෝ දුරු කිරීමක් හෝ ප්‍රහාණය කිරීමක් හෝ වෙනස් කිරීමක් හෝ පිළිකුල් කිරීමක් හෝ ප්‍රසාදයක් දැක්වීමක් හෝ නොවේ. මෙතෙක් කාලයක් අපේ මනස තුළ අපි ගත්තේ නැති නැවුම් අලුත් පියවරක් අපි ගන්න ඕන. පැහැදිලිනේ? මෙතෙක් කාලයක් අපේ ජීවිතේ අපි ගත්තේ නැති නැවුම් අලුත්ම අලුත් පියවරක්. දැන් මොහොතක් කල්පනා කරන ඔබ දහම් පියවරක ගහම්මගේ ගමන් කරනවා. යම් පියවරක් අරගෙන ඇති ඔබ. ඔබ ආපසු හැරි බලන්න, මම ජීවිතේ කවදාවත් ගත්තේ නැති නැවුම් පියවරක්ද මේක? සසරේ ගත්තේ නැති නැවුම් පියවරක්ද මේක? එකෙන් අදහස් වෙන්නේ අනිවාර්යෙන් ඕනෑම කෙනෙක් ප්‍රතික්ෂේපය සිදු කරලා තියෙනවා. දෘෂ්ටිගත වීම සිදු කරලා තියෙනවා. ඉතින් ඒ දෘෂ්ටිගත වීමකටමද ආයි මම මේපත් වෙලා තියෙන්නේ. දෘෂ්ටි වෙනස් කරන්න නෙමෙයි තියෙන්නේ දෘෂ්ටි නැති කරන්න. දෘෂ්ටි වෙනස් කරන්න නොවේ තියෙන්නේ දෘෂ්ටි නැති කරන්න. දැන් ඔබ මොහොතක් කල්පනා කරන්න, මේ වෙනස් කරනවා හා නැති කරනවායි කියන එකේ වචන දෙකේ තියෙන රසය බලන්න. වෙනස් කරනවා කියන්නේ එක දෘෂ්ටියක් අතහැරලා එක දෘෂ්ටියක් ගන්නවා. දෘෂ්ටි නැති කරනවා කියන්නේ එක දෘෂ්ටියක් අතහැරලා තව දෘෂ්ටියකට යනව ස්වභාවයක් නැහැ. ඒ එවිට මේ දෘෂ්ටි අතහරින්නේ කෙසේද? අත නොහැරීමෙන් සහ අල්ලා නොගැනීමෙන්. මේ තියෙන දෘෂ්ටි එක කෙසේද අතහරින්නේ? අත නොහැරීමෙන් සහ අල්ලා නොගැනීමෙන්. දැන් මේ වචන අහලා තියෙනවද කොහොමක? ඔය අභිධර්ම ගණන කටි උගන්වනවද? එහෙම උගන්වන්නේ නෑනේ. එවැනි විෂයක් ඇත්තන්ට නෑ. ඒක කොයින් හරි තැනක අර තිබුණොත් එහෙම උඩින් කියාගෙන යනවා මිසක් කවදාහරණාත්මක පුබුදවන්න බෑ. ගොඩක් දෙනෙකුට අවබෝධය නැත්තම්, අවබෝධය තියෙන උත්මේ ඉන්නෝ ඇත්තෝ අභිධර්මයෙන් වේවා සූත්‍රවලින් වේවා මේක මතු කරලා දෙනවා. ඒක හරි. අත නොහැරීමෙන් සහ අල්ලා නොගැනීමෙන් දෘෂ්ටි අතහරින්නේ කෙසේද කියන බලන්න. අත නොහැරීමෙන් හා අල්ලා නොගැනීමෙන්. දැන් ඔබට කරන්න තියෙන මොකද්ද? මනාකොට මේ ඥානණය කරගන්න. මනාකොට ඒ ධර්මයේ පිහිටන්න. මනාකොට ප්‍රකට කරන්නේ ධර්මය. එතකොට ධර්මය ප්‍රකට කරනකොටත් මම විඥාණයට අහුවේ නේද කියලා හිතන්න එපා. ධර්මය ප්‍රකට කරන්න ගිහිල්ලා විඥාණයට අහුුණත් කමන්නේ, ඔබ එගඩ වෙනවා ඒකෙන්. ධර්මය ප්‍රකට කරන්න ගියාමත් විඥාණයට අහුවේ කියලා ධර්මය ගැන හිතන්නේ, ඊළඟට වෙන වෙන දේවල් ගැන හිත හිතා ඉන්නවා. එහෙම කරන්න එපා. දැන් මම කිව්ව දවසක් දුරකථනයකින් ආම්ඳුනේ මම මොකද්ද කරන්න ඕන කියලා. මං කිව්වා ඔබ කිසිවක් නොකර සිටින්න කියලා. ඊට පස්සේ කෝල් එකක් දුන්නහම මේ මම මෙච්චර දවසක් කිසිවක් නොකර හිටියා සායනහස. මං හව මොකද්ද නොකර හිටියේ? බනහන් නැතුව හිටියා ගෝවා. ඒ කියන්නේ රෙදි ඇපුල්ලු අනිත්ට ඔක්කොම කළා. බනහන් නැතුව හිටියේ අනිත් ඔක්කොම සේවක. දැන් මං හව එතකොට කිසිවක් නොකර සිටියද බනහන් නැතුව විතරයි නේද ඉඳලා තියෙන්නේ? ඔව් සායනහස. මං හිතුවේ ඒක වෙන්නේ නැති කියලා. මේ අනිකුත් සියල්ලයි මේ නතර කරන්න කියන්නේ. මේ වැදගත්ම කාරණේ ආකට දානවා අනවබෝධය නිසා. ඒ නිසා හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕන ධර්මයේ ගනිද්දී. දැන් ඔබ හිතාගෙන ඉන්නවද මේ දේශනාව අවසානයේ හාමුදුරුව අපිට කොයිබ හරි සිහිය තියාගන්න කියාවේ නාහි මුල? දැන් ඔන්න නාහි තියා බලාගෙන හුස්ම ගණන් කරන්න කියාවේ කියලා නෑ. එහෙම නැත්නම් 1 2 3 කියලා ගණන් කරන්න කියලා මොනව හරි ක්‍රමවේදයක් හදලා ඔබට දෙයි කියලා හිතනවද? එහෙම හිතන්න එපා. එහෙම එකක් දෙන්නේ නැහැ. මේ දේශනාව තුලමයි ඔබේ භාවනාව. භාවනාවයි දේශනාවයි එකටයි යන්නේ. ඔබට මේ දේශනය තුලින් මේ දේශනාවට සමාන්තරව ඔබේ අධ්‍යාත්මය වෙනස් කරගන්න හැකියාව තියෙන්න ඕන. ඒ වෙනස් කර ගැනීම යහපත් ආකාරයෙන් සිද්ධ කරගන්න ඕන. දෘෂ්ටිගත ආකාරයකින් නෙමෙයි සිද්ධ කරගන්න ඕන. පැහැදිලිනේ? දෘෂ්ටිගත ආකාරයෙන් නෙමෙයි සිද්ධ කරන්න. දැන් අපි දන්නවා එක මලක් දිහා 10 දිනකට 10 විදියකට බලන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකනේ ස්වභාවය. එක පුරුෂයෙක් දිහා 10 දිනකට 10 විදියකට බලන්න පුළුවන්ද බැරිද? අන්න ඒ තුලයි පින්නතුනේ දෘෂ්ටිය තියෙන්නේ. තේ මලේ තිබ්බද දෘෂ්ටිය? පුරුෂයා ළඟ තියෙනවද දෘෂ්ටිය? ස්ත්‍රිය ළඟ තියෙනවද දෘෂ්ටිය? නෑ, ඒ පුජ්‍යලයා බලන විදියටයි බලන්නේ. එතනයි දෘෂ්ටිය තියෙන්නේ. අපි හිතමු මෙතන එක පුරුෂයෙක් හෝ කාන්තාවක් සිටවනවා. ඉතින් ඒ කාන්තාවට ඒ පුරුෂයාට ඥාතිකම් කියන මව්පියෝ ඉන්නවා. මාමල නැන්දල ඉන්නවා, හිතවතුන් ඉන්නවා, විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් හෝ ස්වාමියා හෝ ඉන්නවා. ඊට පස්සේ නොදන්න නොහඳුනන අය ඉන්නවා. කොහොමද ඒ කාන්තාව දිහා බලන්නේ, පුරුෂයා දිහා බලන්නේ? ඔවුන්ට ආවේනික වූ දෘෂ්ටි ස්වභාවයකින් බලනවා. හැබැයි අපිට මේ ධර්මයේ තුල හරියටම වැඩුණොත් එහෙම අපිට හැකියාව තියෙනවා පින්නතුනේ මුළු මහත් ලෝකය දිහාම ඉතාම හොඳ මානෝ හැඟීමකින් බැලීමේ හැකියාව තියෙනවා. සියලුම සත්වයෝ කෙරෙහි මෙත්සිතින් බැලීමේ හැකියාව තියෙනවා. ඒ මෙත්සිතින් බලන තැන එතනින් ඇති වෙන දයාව, කරුණාව පින්නතුනේ අර මව්පිය සෙනෙහස, සහෝදර බැඳීම හා සමාන ප්‍රබල උසස් අන්දමකින් දර්ශනයකින් තමයි එතනින් ඥානණය සිද්ධ වෙන්නේ. ඒකට හේතුව දෘෂ්ටිගත භාවය තුළ තමයි සෑම විටම චිත්ත අපිරිසුදුතාවයන් හටගන්නේ. ඒ නිසා සිතේ අපිරිසුදුතාවයක් නැතුව අපිට කෙනෙක් දිහා බලන්න පුළුවන් නම් ඒක තමයි වටිනේ. චිත්ත ප්‍රසාදයෙන් බලන්න පුළුවන් නම් ඒක තමයි වටිනේ. එවිට ඒ කෙනා හැම කෙනාටම ප්‍රිය වෙන කෙනෙක් බවට පත් වෙනවා. අන් අය තමන්ටත් ප්‍රිය වෙනවා, තමන්ටත් අන් අය ප්‍රිය වෙනවා. මොකද හේතුව තමන්ගේ හිතේ දෘෂ්ටිගත ස්වභාවයක් නැති නිසා. ඔබේ මමත්වය ඔබ අල්ලගන්න, නැත්තම් ඔබට ඉවත් කරන්න බෑනේ ඒක. ඔබේ මමත්වය ඔබ හරියටම අල්ලගන්න. කොහොමද මමත්වය අල්ලගන්නේ? දැනෙන තැනින් අල්ලගන්න. ඔබේ ඇඟේ වේදනාවක් හටගත්තොත් එහෙම ඔබ ඒක අල්ලගන්නේ කොහොමද? වේදනාව දැනෙන තැනින් ඒක අල්ලගන්නවා. පැහැදිලිනේ? එහෙම අල්ලගෙන තමයි වෛද්‍යවරයර ගිහින් කියන්නේ මෙන්න මෙතනින් මට වේදනාවක් ඇති වෙනවා කියලා. ඒ වගේම ඔබේ හිතට දැනෙන තැනින් ඔබේ මමත්වය අල්ලගන්න. දැන් මේ මොනතරම් කතා කළත්, මොනතරම් වැඩ කළත් මගේ ගැඹුරු අධ්‍යාත්මය තුළ දැවෙන තැනක් තියෙනවද කියලා මම බලනවා. දැවෙන තැනක් තියෙනවා නම් එතන තමයි අපිරිසුදු තැන. දැවෙන්නේ නැත්තම්, පීඩාකාරී නැත්තම් එතන හරීම ප්‍රසන්නයි. ඉතින් තමන්ගේ ගෙවල් දොරවල් වගේම පිරිසුදුවට තියෙන්න ඕන තැන කොතනද? සිත පිරිසුදුවට තියෙන්න ඕන, සිත ලස්සනට තියෙන්න ඕන, සිත ප්‍රසාදයෙන් තියෙන්න ඕන, සිත විවෘතව තියෙන්න ඕන. සත්‍යවාදී තැන පිහිටියට පස්සේ කවදාවත් ජීවිතේ අලාභයක් වෙන්නේ නැහැ, අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. ඒ කලයුතු ආකාරයට, විවෘතු ආකාරයකට ස්වභාවයෙන් ගලාගෙන යෑම සිද්ධ වෙනවා. ඒක කවදාවත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. දියුණුවක්මයි යහපතක්මයි ලෞකික ලෝකෝත්තර දෙපැත්තේම හොඳ දියුණුවක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ කවමදාකවත් ඔබට මෙන්න මේ දේ කරන්නය, මේ දේ නොකරන්නේ කියා පවසන්නේ නැත. හේතුව ඔබේ ජීවිතයේ ඔබ කරන දේවල් හා නොකරන දේවල් ඔබට පීඩා පමුණුවන නිසා. ඔය ගැඹුරින් සොයන්න, ඔය ඉඩ තියලා කියන්නේ නේ, ඔය තේරුම් ගන්න ඉඩ තියලායි ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. ඔය ගැඹුරින් සොයන්න. මොකද්ද ඒ කියපු නොතේරෙන කතාව? එහෙම නැත්තම් ඔකට සමහර අය හිතන්නේ අපබ්‍රංශය, සමහර අය කියන්නේ ඔකට කුණුහරුපේ. හොඳයි මේ කුණුහරුපේ, එහෙම නැත්තම් ඔය තියෙන අපබ්‍රංශේ නොතේරෙන කතාව, හතර බීරි කතාව මොකද්ද මේ? හතර බීරි කතාව කියන්නේ එක පැත්තකින්වත් තේරුවා එහෙ නැති ඒවට කියනවා හතර බීරි කතා කියලා. ඇයි එහෙම දෙයක් ඔබට දෙන්නේ? ඕක තමයි ඔබට ඉගොඩ වෙන්නට හම්බ වෙන ලනුව. වලි වැටිච්ච ඉන්න කෙනාට ගොඩට එන්න තියෙන ලනුව ඕක ගඟෙන් එගොඩ ඉන්න කෙනාට මේ පැත්තට පීනලා එන්න පැදගෙන එන්න තියෙන ඔරුව. ඒ නිසා ධම විමර්ශනය කරන්න. කුමක්ද ස්වාමීන් වහන්සේ දේශනා කරේ? මම කවමදාක්වත් ඔබට කිසි දෙයක් කරන්නට හෝ නොකරන්නට කියලා පවසන්නේ නැත. හේතුව ඔබ කිරීම හා නොකිරීම මත වෙහෙසටපත් වී ඇත. ඔබ කිරීම හා නොකිරීම අතර වෙහෙසටපත් වී ඇත. මං අහන්නේ නැද්ද? ඔබ දඟලන්නේ ප්‍රතික්ෂේප කරගන්න ගොඩක් දේවල්. ඊළඟට අනුමත කරගන්න, ලං කරගන්න. ජීවිතේ පුරාම ප්‍රතික්ෂේපය සහ අනුමතය අතර ඔබ තෙරපෙනවද නැද්ද? එහෙමනම් ස්වාමීන් වහන්සේට කිසි දෙයක් ලෝකේ ප්‍රතික්ෂේපයක් හෝ අනුමැතියක් නැත. බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ ලස්සන හෝ අවලස්සන දෙයක් නැත. පැහැදිලිනේ? ලස්සන හෝ අවලස්සන දෙයක් නැත. බුදුරජාණන් වහන්සේට ඉහළ තනතුරක් හෝ පහළ තනතුරක් හෝ මෙදහත් තනතුරක් හෝ නැත. සියලු තනතුරු වලින් පහවයි. පුජ්‍යල මානෙන් සම්පූර්ණයෙන්ම තොරවයි වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ හිතාගෙන සිටියනම් මම තමයි මේකේ නායකයා කියලා එහෙම හිතාගෙන නැහැ. ක්‍රියාවෙන් නායකත්වයේ දරනෝ. නමුත් දෘෂ්ටිමේ මායාවෙන් නායකත්වය නැහැ. ස්වාමීන් වහන්සේටත් එසේමයි. මමත් එක ගැන සන්තෝෂ වෙන ඔය සරණං ගච්ඡාම කියලා මගේ යන්න ලැබීම. මම කිසියෙකුට නායකයෙක්වත් ශිෂ්‍යයෙක්වත් නෙමෙයි. ඒකයි වැදගත්. කිසි කෙනෙකුට නායකත්වයක් දරන කෙනෙක් නෙමෙයි. ඒ හුදු සම්මුතිය පමණයි. ඔය නායකත්වයක් දරාගත්තාම නායකත්වයේ මාන්නේ මොනතරම්ද? ඒකෙන් දෙවෙන්නට සිද්ධ වෙන්නේ නැන්ද? දැවෙන්න සිද්ධ වෙන ප්‍රායෝගික ක්‍රියාව තුළ සහ සම්මුතියේ නායකත්වය. නමුත් අපේ දර්ශනය තුළ, චින්තනය තුළ අපි කිසිම තැනක නැහැ. දැන් ඔබ සංකල්පයක් උත්සාහ කරනවා ඇති හදන්න, සංස්කාරයක්. කොහොමද මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට මම පවතින්නේ කියලා? මේ සංකල්පයකින් පවත්වන ධමයක් නොවන වග අවධාරණයෙන් මතක තබා ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි එහෙමනේ පවත්ව ගන්නෙ නේද? සංකල්පයක් හදලා ඒ සංකල්පය මත පිහිටා තදින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ සංකල්පයක් හදාගෙන ඒ මත දැඩිව ජීවත් වන්නට නොවේ. මේ තමයි નિરાයාසී ජීවිතය උදා කරගන්නා වූ ක්‍රමය. සංකල්පයක් ඇති කරගෙන ඒ සංකල්පය දැඩි කරගෙන ආස නැතුව ඉන්න හරි නොඇලී ඉන්න හරි එහෙම කියනවා නෙමෙයි. දැන් තේරෙනනේ නොඇලී ඉන්න ගියාම මොකද වෙන්නේ කියලා. හොඳයි, ඔබ නොඇලෙන්න මොනවද කැමති? ඔබ දන්නේම නෑ ඇලෙන්නේ ඒකට. ඔබ අමතක කරන්න උත්සාහ කරන දේ ඔබට මතක් වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ඔබට ඉගෙන ගන්න ගොඩාක් කරුණු කියන එක නෙමෙයි වැදගත්. මේ දන්න කාරණේ පූර්ණත්වයට පත් කරගන්න එකයි වැදගත්. පොඩි කාරණේ පූර්ණයට පත් කරගන්න කෑ වැදගත්. කාරණා 1000ක් ඉගෙන ගන්නක නෙමෙයි වැදගත්. එක කාරණයක් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි වැදගත්කම තියෙන්නේ. පොතකින් මැණික් පිළිබඳව යමෙක් ඉගෙන ගන්නවා අවුරුදු 100ක්. පැහැදිලිනේ? ප්‍රයෝජනයක් නැහැ. එක මිනිස්සේ පොළොව කනිනවා. වැඩි මැණික් ගැන දන්නේ නැහැ. මැණිකක් හම්බ වුණා. මේකට කෝටි 100ක් දෙන්නම් කිව්වා. එයා ඒකේ ප්‍රයෝජනෙ භුක්ති විඳිනවද නැද්ද? ඒ නිසා මැණික් 1000ක් ගැන ලක්ෂයක් ගැන ඉගෙන ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ, එක මැණිකක් අහුල ගන්න එක. මම උත්සාහ කරන්නේ එතෙන්ට ඔබ දාන්න. අපි සමහර සාමණේර වහන්සේලා අපේ දේශකයෝ ගොඩාක් ඉන්නවා මැණික් 1000ක් ගැන උගන්වන බොහොම ලස්සනට. මට ඇත්තෙම පුළුවන්, මම ඒක කළා කාලයක්. පස්සේ මට එපා වුණා. මොකද මගේ ශ්‍රාවකයා තුළ විශේෂ පරිවර්තනයක් නැතුව හුදු අනිකුත් දේශකයන්ගේ දේශනාවල්ම අහගෙන ඉඳලා යනවා වගේ පිරිසක් මම දකින්න ආස නැහැ. මොකද මට එපා වෙනවා මගේ දේශනාව. මට සන්තෝෂයක් දැනෙන්න ඕන මගේ ඉන්න ශ්‍රාවකයෝ දියුණු වෙනවා. පරිවර්තනය වෙනවා, ඒ පිළිබඳව සැනසෙනවා කියලා. මේක පිරිසක් මට කතා කරලා කියන ස්වාමීනි, මට ඔබ වහන්සේගේ ධර්මය හම්බ වෙනකන් නිින්ද ගියේ නෑ. ඔබ වහන්සේගේ ධර්මය හම්බ වුණාමයි දැන් මට නිින්ද යන්නේ. අන්තර්ජාලයට ධර්මය යොමු නොකර හිටියොත් එක සතියක් හරි ටෙලිෆෝන් කෝල් එනවා තර්ජනාත්මකව. මොකද දේශනා දාන්නේ නැත්තේ? මොකද නැත්තේ කියලා. තර්ජනාත්මකව නෙවෙයි. මොකද සාමිනාස අපිට මේ දේශනා දැම්මේ නැත්තේ කියන බලේන. ඒකට හේතුව උන් ඒ ධර්මයේ නිසා සැනසෙන නිසා උන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ඒ ධර්මයේ සහනය. ඒ නිසා මේ ධර්මයේ සහනය ලබන පිරිස අපිට දකින්න ඕන. ඒ සහනය ලබන්න එකතු වෙන්න ස්වාමීන් වහන්සේත් සමගම ගමනක් යන්න. ඔබ ශ්‍රාවකයෙක් වෙන්න එපා. කිසි වෙලාවක මෙතන ශ්‍රාවකයා වෙන්න එපා. මම දේශකයා වෙන්නෙත් නැහැ. අපි සියලුම දෙනා ප්‍රායෝගිකව එක ගමනක් යනවා. එක කණ්ඩායමක් නඩයක් මේ ශ්‍රීපාද යනවා වගේ, වන්දනාවේ දඹදිව යනවා වගේ අපි නඩයක්. ඒ නඩේ මාර්ගෝපදේශ දෙන කෙනෙක්, ඉස්සෙල්ලා ගියපු කෙනෙක් එක්කෙනෙක් ඉන්නවා. ඒක හරි. ඇත්ත එක්ක අපි ගමනක් යනවා. ශ්‍රාවකයෙක් නෑ මෙතන. ඒ ගමනක් යනවා. ශ්‍රාවකයෙක් වුණොත් ඔබ හැමදාම අහගෙන ඉඳීවි. ඔබ හිතන්න එපා ඔබට අහගෙන ඉන්නයි මේක කියන්නේ කියලා. නෑ. ඔබට මේක දේශනා කරන්නේ ගුරුවරයෙක් වෙන්න, උපදේශකයෙක් වෙන්න, තනියෙන් ධර්මයේ දකින්න ශක්තිය ඔබ තුළ උදා කරවන්න මේ උත්සාහ කරන්නේ. හාමුදුරුව කියන දේ පිළිගන්න අවශ්‍ය නැහැ. ඔබ ආත්ම සංවේදීව ඔබේ ජීවිතේ ඔබ වෙනස් කරගන්න. ඒ වෙනස් කර ගැනීම සැනසිරිදායක අන්දමේ වෙනස් කරගන්නේ කොහොමද? නිවෙන විදියට වෙනස් කරගන්නේ කොහොමද කියන කාරණේයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. මේ දේශනාව අවසානයේ ඔබට ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ ප්‍රතිඵලය තමයි ඉතිරි නැතුව මනස නිදහස් වෙනවා. ඉතිරි නැතුව මනස නිදහස් වෙනවා. පරණ දෘෂ්ටි අයින් කළා, අලුත් දෘෂ්ටියක් දැම්මේ නැතිව, සංකල්පයක් නැතිව, ඉතිරි නැතුව නිදහස් වෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කර අශේෂ විරාග නිරෝධෝ නිර්වාණය. බලන්න මේ වචනේ තුල තියෙන කෙනෙකුට නිවන් දකින්න ඕන නම් නිර්වාණය කියන වචනේ ඇති. මොනවද? බැඳීම් නැති, බැඳීම් විරහිත, බැඳීම් වලින් තොර. බලන්න බැඳීම් වලින් තොර ඔබට සංඥාවක් තියෙනවද කියලා? බැඳීම් වලින් තොර ඔබේ සිතක් තියෙනවද කියලා බලන්න. සම්මුති බැඳීම් තිබ්බට කමන්නේ නැහැ බාහිරින්. ඔබේ ගැඹුරු අධ්‍යාත්මය බලන්න. දැන් සමහර පිරිස ඉන්නෝ පිටින් හරි කලබල හෝ හොඳ හෝ වෙන්න පුළුවන්. ඒක පිට චරිතේ. අධ්‍යාත්මික චරිතේ බලන්න. පිට චරිතය තියෙන ඒවට කියන්නේ ගති පුරුදු නේද? ගති පුරුදු, ගති චර්යාවන් තමයි එයා ළඟ තියෙන්නේ. ඒකට මුකුත් අපිට කියන්න බෑ. එයා කන්න පුරුදු වෙච්ච විදියට කෑම කන වෙන්න පුළුවන්. එයා රතු හාලේ බත් කන වෙන්න පුළුවන්, සුදු හාලේ කන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා බිම වාඩි වෙන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්, උඩ වාඩි වෙන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. මොනෝ මොනෝ හරි චරිත පුරුදු තියෙන්න පුළුවන්. ඒක සියල්ලම ගති පුරුදු වලට, ගති ලක්ෂණ වලට, වාසනා ගුණයන් වලට වැටෙනවා. ඔබේ අධ්‍යාත්මයයි වැදගත් වෙන්නේ. ඔබට කාටවත් නොපෙනී ඔබ සංගවාගෙන ඉන්න අධ්‍යාත්මයයි ඔබ පිරිසුදු කරගන්න ඕන. ඔතන පිරිසුදු කරන්නේ නැහනේ කවුරුත්. ඇයි? මොන හොදන්නේ පේන නිසා නැත්තම් ඒක හොදන්නේත් නැහැ. ඉතින් එහෙමයි හිත පිරිසුදු කරගන්නේද? මේක නොපෙරෙන නිසා හංගල තියෙනවා. හිතාගෙන ඉන්නේ හරි පේන්නේ නැහැ. මං හොඳින් කතා කළාම හරි, hina වෙලා හිටියාම හරි, good morning කිව්වාම හරි, ඈ මම ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා, ආදරයෙන් පිළිගන්නවා, එහෙම කිව්වාම හරි. එහෙම කිව්වාම එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හොඳින් තේරුම් කරගන්න පින්නතුනේ, සියලු දෙනාගේම සිත මේක නොදැනෙනවයි කියලා කොයි වෙලාවකවත් විශ්වාස කරන්න එපා. මම පිළිගත් එකම දේ තමයි මගේ හිත අනිත් කෙනාට දැනෙනවා. ඒක එයා කොයි කෙනාට හරි ඒක වචනයට පෙරල ගන්න බැරි වුණාට සංවේදීව ඒක දැනිලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ නිසා සිත හොඳට දැනෙනෝ සිතේ අපිරිසුදුකමක් තිබුණොත් බෑ. ඒක සතුන්ව පවා දැනෙනවා. සෙන් කතාවක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා කඳු මුඳුනක භාවනා කරනවා. උන්වහන්සේ කඳු මුඳුනේ භාවනා කරනකොට ඒ කුරුල්ලෝ ලිහිණියෝ වගේ ගිජු ලිහිණියෝ වගේ සත්තු පවා ළඟට මැවිලා උන්වහන්සේගේ සිවුරෙනුත් ඇදලා යනවලු. ඉතින් උන්වහන්සේ භාවනා කරලා ඉඳලා පාඩුවේ ඉඳලා යනවා. පොඩි හාමුදුරන්ට ආස හිතුණා මේ ලිහිණියක් අල්ල ගන්න ඕන කියලා. ලොකු හාමුදුරන්ට කිව්වානේ මං හරි ආසයි මේ ලිහිණියෙකුට මට එකෙක් අල්ලලා දෙන්න කිව්වා. අනේ ඒගොල්ලෝ අල්ලන එක නම් හරි ලේසි. මොකද හේතුව මේ ඔයා මගේ සිවුරෙනුත් අල්ලලා යනවා, ඔඩුක්කුවටත් එනවා, ඇඟෙත් වහලා යනවා. මේ අල්ල ගන්න නම් හරි ලේසි, මං කෙනෙක් අල්ලලා ගෙනල්ලා දෙන්නා. හාමුදුරු ගියා භාවනා කරන්න මේ විදියටම කඳු මුඳුරට. මොකද වෙන සිද්ධිය? එක සතෙක් කිට්ටුවට ආවේ නැහැ කියලා කියනවා. ඒකයි අපිටත් ඒ අත්දැකීම තියෙනවා. ලේනෙකුට හරි කෑම ටිකක් දුන්නාම කන්න කියලා දෙන අදහසින් දුන්නාම එයා ඇවිල්ලා ඇතට ඇවිල්ලා කාලේ යනවා. හැබැයි මෙයාව අල්ල ගන්න ඕන කියලා හිතක් තියාගෙන ඉවරලා කෑම ටිකක් දුන්නාම මෙයා මූණ දිහා බලලා දුවනවා. ඒක අපි අත්විඳලා තියෙනවා. තිරිසන් සතුන් විශේෂයෙන් හොඳට දැනෙනවා. ඒ සුනාමි එහෙම වුණත් කලින් දැනලා තියෙනවනේ නේද? ඒ වගේ දේවල් හරි සංවේදීව දැනෙන ස්වභාවයක් තියෙනවා මේ තිරිසන් සතුන්. ඒකට හේතුව මිනිස්යන්ට වඩා සජීවී තිරිසන් සතුන්. එයා දුරවල එන්නේ පුළුවන්. අර පොඩි ළමයාත් එන්නේ. සජි පොඩි ළමයාත් ලොකු ඥානමයක් නෑ, කපිටිකක් නෑ, හරි විවෘතයිනේ. ඒ වගේම තිරිසන් සතත් අර ඉන්ද්‍රියානුබද්ධව සංවේදීතාවය හොඳට තියෙනවා. සංවේදීතාවයෙන් යමක් හඳුනගත්තට පරිවර්තනය වෙන්න බෑ යාට. මිනිස්සුෙකුට වගේ පරිවර්තනයක් ඇති කරගන්න බෑ. දැනෙන දේ දැනෙන විදිහට ගන්නයි තියෙන්නේ. අපිට එහෙම නෙමේ. හොඳින් දැනගන්න පුළුවන්, දැනගෙන මනස සකසන්න පුළුවන්, නව මනසක් නිර්මාණය කරන්න පුළුවන්, නිරෝධ මනසක් නිර්මාණය කරන්න පුළුවන්, නිවනක් දකින්න පුළුවන් ශක්තිය තියෙන මේ මිනිස්සුන්ට. දැනගන්නත් පුළුවන්, දැනගෙන වෙනස් වෙන්නත් පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන ගොඩක් අය වෙනස් වෙන්නේ නැති එක පිළිබඳව. නමුත් මේ පින්නතුන් වෙනස් වෙන්න උත්සාහ කරන පිරිසක්නේ. ඒ උත්සාහය දිගටම කරගෙන යන්න. ඒ උත්සාහය එක දවසකින් බලාපොරොත්තු වෙන්න එන්න එපා. මේක උපාධි 1000කට වඩා වටින එකක්. ඒ නිසා හැමින් පරිවර්තනයක් ඇති කරගන්නට ඕන. අපි උත්සාහවත් වෙන්න ඕන හැමින් පරිවර්තනයක් ඇති කරගන්න. එසේ පරිවර්තනයක් ඇති කර ගැනීමෙන් තමයි අපිට හැකියාව තියෙන්නේ අපේ ජීවිත සකස ගන්න. දැන් ඔබට තේරෙනව නේද ස්වාමීන් වහන්සේගේ ධර්මයෙන් කුමක්ද ඔබට මතක් කළේ? මමෙක් හැටියට සංඥා පහල කිරීමෙන් ඔබට වෙන හානිය, මමෙක් හැඩයට ක්‍රියාවට බැස ගැනීමෙන් ඔබට වන හානිය, වැදගත්ම කෙනායයි සිතාගෙන සිටේ මම ධර්මය හමුවේ නොවැදගත්ම කෙනා වන හැටි දුටුවාද? වැදගත්ම කෙනා මමයයි සිතා සිටි මම ධර්මය හමුවේ දැනගත්තාද? ඒක පිටින් බලන්න බෑ, ඒක පිටින් තේරුම් කරගන්න බෑ. දැන් අපි මේ පුතඤ්ඤණ මානසිකත්වයේ ඉඳගෙන මේ හාමුදුරන්ට මාර්ගඵල තියනවද නැද්ද? මනින්න හදනවා. පුළුවන්ද මනින්න? ඒක හරියට පින්නතුනි අනන්ත විශ්වය අඥානයේ කරගෙන අඩිරූලක් අරගෙන මනින්න හදනවා වගේ වැඩක්. තේරෙනනේ? අඩිරූලක් අරගෙන කියනවා මම මේ ලෝක බෝලේ මනිනවා. එහෙම නැත්තම් අනන්ත විශ්වය මනිනවා කියලා. එහෙම මනින්න පුළුවන් කම නැහනේ. ලොකු බෝල නම් මැනගන්න පුළුවන්, නමුත් අනන්ත විශ්වය මැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රහතුන් මයිනකට වඩා හොඳයි තමන් එතෙන්ට පත් වෙන්න උත්සාහ කරන එක. මාර්ගඵලලාභී අය මයිනකට වැඩිය හොඳයි තමන් එතෙනි පත් වෙන්න උත්සාහ කරන එක. ඔබ අහලා තියෙනවද මේ කතාව? රහතන් වහන්සේ නමකට 25 අවුරුද්දක් උපස්ථාන කරපු ගෝලෙක් දවසක් අහනවා, ස්නානය කරලා එනින් ගමන් සිවුරු ටිකේම සෝදලා අරින් අරගෙන එන ගමන්, ස්වාමීන් වහන්සේ මේ කාලෙත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවද? කවුද මේ අහන්නේ? අවුරුදු 25ක් උපස්ථානය කරපු ගෝලයා. රහතන් වහන්සේගේ බණ අහලා ගොඩාක් අය දැන් මෙහි මෙහෙමයි ඉන්නවා. එහෙනම් මගේ රියදුරා සමහරලාට මගෙන් අහනවා, මේ කාලෙත් ඉන්නවද හාමුදුරු මාර්ගඵලලාභී අය? අහනවා. මගේම සහෝදරයෝ අහනවා, මේ කාලේ සෝහාන් වෙන්න පුළුවන්ද? සෝහාන් වෙච්ච අය ඉන්නවද කියලා අහනවා. ඒක එහෙම තමයි, මම සෝහාන් වෙලා නැහැ. සෝහාන් වුණා නම් මෙච්චර සැනසෙල්ලෙන් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ බාහිර බලපෑනුත් එනවා, අධ්‍යාත්මික බලපෑනුත් එනවා. මම සෝහාන් නොවීම තමයි මගේ සැනසීම. පුතඥන නොවීමයි මාගේ සැනසීම. තනතුරු අත්හැරීමයි මාගේ සැනසීම. මොකද ඔබ ගැන හිතන්නේ? ඒක තමයි ලෝකේ ලස්සනම දහම. ඒක තමයි සොඳුරු දහම. ඒක තමයි මනස්කාන්තම දහම. මේක තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඔබට තිබිය යුතුයි. එතෙන්ද මනස ගේන්න. මේ අතහැරීම පුදුමාකාර අතහැරීමක්. ප්‍රතික්ෂේපයක් නම් නොවේ. ප්‍රතික්ෂේපයක් වන හැම මොහොතකම ඔබට හඳුන ගන්න පුළුවන් සාධක ඉදිරිපත් කර ඒ දේ ප්‍රතික්ෂේප කරනවා. පැහැදිලිද? සාධක ඉදිරිපත් කර තමයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ. උදාහරණයක් වශයෙන් අඹ ගෙඩිය. මම මේක විසි කරනවා. ඇයි විසි කරන්නේ? මේක ඇඹුල් සාධකේ. මේක නරක් වෙලා සාධකේ. ඊළඟට දැන් අපේ කය වේවා මොන මොන හරි කාරණා අපි මොන හරි හේතුව දැන් ඔය කියන මොනවද? එපා තණ්හා පොදි බඳින්නට මැරෙනවා. අපි මැරෙනවා, මැරෙන නිසා මේක අයින් කරන්න ඕන. ඒකනේ උගන්වන්නේ. එතකොට මේ මිනිස්සයා තණ්හාව අත්හරින්න පුරුදු වෙන්නේ ඇයි? මැරෙන නිසා. බුදුහාමුදුරුව මැරෙන නිසා අත්හරින්න උගන්වන්නේ නැහැ. මේක අපිට අයිති දෙයක් නැති දෙයක් නැති නිසා අත්හැරීමක් මිසක් මේ මැරෙන නිසා මරණයට බය අත්හරින්න නෙමෙයි, අමරණීය වෙන්නයි අපිට බුදුහාමුදුරුව මතක් කරන්නේ. අප්‍රමාදෝ අමතපදම් ප්‍රමාදෝ මච්චුන අප්‍රමත්තාන මේ අන්තේ. අය නොමැරෙන නිසායි බුදුහාමුදුරෝ අපිට මේ දේ අත්හරින්න කියන්නේ. නොමැරෙන මට්ටමට එන්නයි කියන්නේ. මැරෙන මිනිස්සු හරි කලබලයි. මොකද හේතුව? හරියට අර මේ කාලය නෑනේ එයාට අර ඉක්මන් වෙලා ගමන. දැන් අපි හිතමුකෝ මේ පැය 3 කියන්න තියෙන ගමනක් අපි පැය 2 පැය තියෙන්නේ කියලා ඒ ගමනේදී අපි කලබල වෙනවා. මොකද ඉක්මන් වෙනවා. මොකද හේතුව? එයාට හරි කලබලයක් තියෙනවා. එයා මැරෙයි කියලා මැරෙන්න කලින් මේ දේවල් ඔක්කොම කරගන්න ඕන. කල ඉවර කරන්න ඕන. අමරණීය genaට නෑ. ඉතින් මම සදාකාලිකව ජීවත් වෙන ඕන, කිසි ප්‍රශ්නයක් නෑ. ධර්මයට පත් වෙන අය සදාකාලිකව ජීවත් වෙනවා. ධර්මයට පත් වෙන අය සදාකාලිකව ජීවත් වෙනවා. පුජ්‍යලේක හැටියට නම් නොවේ. පුජ්‍යලේක හැටියට නෑ. පුජ්‍යලේකට කවදාවත් සදාකාලික තියා මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. ජීවත් වෙනවා ඒත් මැරිලා. මැරිච්ච ධර්මතා ගොඩාක් හිතේ බැඳගෙන, මැරෙන ධර්මතා ගොඩාක් හිතේ බැඳගෙන තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මරණ ධර්මදා සිතේ වැඳගෙන ජීවත් වෙන කෙනෙක් නොවි නොමරෙන කෙනෙක් බවට පත් වෙන. මැරෙන කිසිම ධර්මතාවයක් ජීවිතේ බැඳ ගන්න එපා. තේරුණානේ? නෝන මහත්තයවත් බැඳ ගන්න එපා. මැරෙන ධර්මතාවයක් නෑ. නේද? මරණ ධර්මතාවයක් නම් නේද? ඔය කසාදෙහෙව මැදගත්තට පස්සේ එයා හිතන්නේ ආ නෝන මට අයිති දැන් මම ලයිසන් අරන් තියෙන්නේ කියලා ගාහනවා, බායිනවා, දත් කැඩෙන්න ගාහනවා, තර්ජනය කරනවා, ඔක්කොම කරලා නැද්ද? ඇයි මගේනේ? මගේ කරගෙන මට මෙයාට බනින්නත් පුළුවන්, ගහන්නත් පුළුවන්, දොස් කියන්නත් පුළුවන්, රිදවන්නත් පුළුවන් කියලා හිතන මගේ. ඊළඟට Tamanටත් වේදනාවක් හටගත්තාම ওই තරුණය එහෙම හරි වැඩ කරන්නේ අත් කපා ගන්නවා නේද? දැඩි පීඩන හටගත්තාම ඒ වයින් ඇඟේ අකුරු ලියා ගන්න නොයෙකුත් දේවල් කරනවා. ඒ තමයි විකෘතිය. අයිතියක් නැති ලෝකේ අයිතියක් සාදා ගැනීම. තේරුණානේ? දැන් ඔබ වාඩි වෙලා ඉන්න පුටුව ඔබ පරිහරණය කරන්නේ මොන වගේ චේතනාවකින්ද? කිසිම ලොකු හැඟීමක් නැහැ. අපි මේක වාඩි වුණා, මේක අතරින් ප්ලාස්ටික් පුටුව මේක තිබ්බා තියලා අපි ගෙදර යනවා. මේකේ ලොකු සම්බන්ධතාවයක් නැහැ. ඒක මගේ නෙමෙයිනේ. එහෙම නේ, ලොකු අදහසක් නැහැනේ. ගෙනියන්න එහෙම කාට හරි තියෙනවද? අදහසක් නැහැනේ. ඒක අනුන්ගේ දෙයක් හැටියට පරිහරණය කරනවා. එහෙත් ඔබ මොහොතක් කල්පනා කරන්න. අනුන්ගේ දේවල් මගේ හැටියට පරිහරණය කරන දේවල් ඔබේ ජීවිතේ කොච්චර තියෙනවද? දැන් පුදුව මගේ නෙවෙන නිසා මගේ නොවේ කියලා පරිහරණය කරනවනේ. එහෙත් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න අනුන්ගේ දේවල් මගේ කියලා පරිහරණය කරන දේවල් කොච්චර තියෙනවද? ළඟම ප්‍රධාන සිද්ධාන්තයේ ශරීරය, ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් මගේ නෙමෙයි නම් ඉන්ද්‍රිය ගෝචර දේවල් කිසිසේත්ම මගේ නෙමෙයිනේ. කන මගේ නෙමෙයි නම් කනට ගෝචර වෙන දේ කිසිසේත්ම මගේ නෙමෙයි. දිව මගේ නෙමෙයි නම් දිවට ගෝචර වෙන දේවල් කිසිසේත්ම මගේ නෙමෙයි. නාසය මගේ නෙමෙයි නම් නාසයට ගෝචර වෙන දේ කිසිදේත්ම මගේ නෙමෙයි. ශරීරය මගේ නෙමෙයි නම් ශරීරයේ පැවැත්ම කිසිසේත්ම මගේ නොවේ. මා විමසන්නේ ඔබගෙන් ඔබට අයිති නැති දේවල් ඔබගේ යයි සිතාගෙන මොනතරම් දේවල් පරිහරණය කරනවද? ඊළඟට තව සිද්ධාන්තය තමයි ඔබ ඉන්න ඉඩම. ගෘහය කියලා හිතමුකෝ. මේක හැම කෙනාටම නෑ, අවබෝධ කරගත්ත කෙනාට නෑ. මගේ ඉඩම නෙමේද? මගේ ඉඩම බවට පරිවර්තනය වෙලා තියෙන මේ ලෝකේ මගේ නොවන දෙයක් මගේ කියලා සංඥාවකින් පරිහරණය කරනවා. සම්මුතියෙන් එහෙම දෙයක් තියෙන්න ඕන කෙනෙකුට. නමුත් පරමාර්ථයෙන් අපි හොඳාකාරවම දැනගන්න ඕන මේකේ සැබෑ අයිතිය තියෙන්නේ කාටද? සම්මුතියෙන් නගර සභාවෙන් ඔබට ඒක අයිතිය පැවරුණාට මේ මහ පොළවේ අයිතිය මිසක් මම මේ පුජ්‍යලේකට සල්ලි දීලා මේක ගත්ත මිසක් මහ පොළොවට සල්ලි දීලා මම මේක ගත්ත නෙමෙයි. මහ පොළොවේ අයිතිය අපි බෙදාගෙන තියෙන්නේ. හඳිලෙන්නේ මහ පොළොවේ අයිතිය අපි බෙදාගෙන තියෙන්නේ. සම්මුතිවාදී ක්‍රමයට බලනවට වැඩිය බොහෝම හොඳ සාධාරණ ක්‍රමවේදයක් තමයි යථාර්ථවාදී විදියට පරමාර්ථ විදියට බලන එක. ඒ නිසා පරමාර්ථ ආකාරයකින් විශේෂ ඥානයකින් විශේෂ බුද්ධියකින් ගුණයකින් බලන්නට අප සූදානම් වෙන්න ඕන. තේරුම් ගන්නට අපි සූදානම් වෙන්න ඕන. මෙසේ ලිහිල් ආකාරයකින් මේ ධර්මයේ පිළිබඳව කියනෝ මිස මීට වඩා දැඩි රළු ගතියක් පාවිච්චි කරමින් සංඥා ඇතුල් කරන ක්‍රමවේදයක් පාවිච්චි කරමින් මේක කියා දෙන්න බෑ. තේරුණානේ? මීට වඩා නිකන් රැඩිකල් මානසික මට්ටමක් හදාගෙන ඒ මොනවද මේ දේශපාලන කතාවක් වගේ එහෙම දෘෂ්ටිගත කිරීමක් කරන්න බෑ. මේක හරි මෘදු දහමක් මෘදු ලෙස ලබා දෙන්න ඕන. සමහර අය නම් ඉන්නෝ ඒක එහෙම නෙමෙයි කියලා. එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. මේක බොහොම මේ ස්වභාවික දහමක්. ඒක බොහොම සතුටින් තමන් ඒක බොහොම සංයමයෙන් බාර ගන්න ඕන, සංයමයෙන් දේශනා කරන්න. සමනලේ කල්ලනවා වගේ, සමනලේ කල්ලනකොට අපි කියන්නේ පරිස්සමෙන් එයා අල්ලන්න ඕන. අර අලු අලු එයාගේ පිහාට වල ගියොත් එමේ අර පිහාම ඉන්න බැරියෙන නිසා අපි සමනලේ කල්ලනවා වගේ කියලා කියනවා. බොහොම මෘදු ලෙස එයා කල්ල ගන්නකොට හෙමින් තේරුම් කරගන්න ඕන. දැන් අහන්න පුළුවන් මේ ඔක්කොම කරලා ඉවර වෙලා දැන් අපි මොකද්ද කරන්න ඕන නේද? ඒක අහන්න බලාගෙන ඇති සයින්න්ස. දැන් භාවනාවක් හැටියට අපි මොකක් හරි කරන්න ඕනද? ඒ කියන්නේ රළු මෙඩිටේෂන් එකක් අපිට ඕන. එතකොට කියන්න පුළුවන් රළු මෙඩිටේෂන් එකක් දෙන්න පුළුවන්. කොහොමද? නාහේ ළඟ සිය තියාගන්න, සිය තියාන ඉහළට ගන්නවා කියලා හිතාගන්න. පාල්ට එනකොට පාල්ට ගන්නවා කියලා හිතාගන්න. මහත්තයා ලේසි නම් 1 2 3 4 කියලා ගණන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට අපි තව නම් දාන ඕම් කියලා ගන්න පුළුවන්. හූම් කියලා ගන්න පුළුවන්. මොකක් හරි එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔල්වේ සංඥාවල් මොනවා හරි ක්‍රියේට් කරලා ඒවා හදලා ඒක දිහා බලන්න. එහෙම එහෙම බලන්න මේව කර කර කර කර යන්න. එක්ක ස්වභාවයක් ලෙස ඒක දිහා බලාගෙන ඉන්න කියලා මොනවා හරි එයාට දෙනවා. පොඩි කැටගරි එකක් හදලා දෙනවා. මෙන්න මේක තමයි ඔයා මේ පෙට්ටිය පෙට්ටගම තමයි ඔයා භාවිත කරන්න ඕන කියලා. ඉතින් මම ඔබගේ ජීවිතය තුළ යම් යම් පෙට්ටගම් හදන්නේ නෑ. දෘශ්‍ය හදන්නේ නෑ. ෆයිල් එකක් හදන්නේ නෑ. මිනිස්යාගේ මේ චින්තන රටාව තුළ සමස්තය තුළ තිබෙන්නේ අවිද්‍යාවක් බවයි මේ පැහැදිලි කරන්නේ. පුජ්‍යලයාගේ චින්තනය තුළ තියෙන සමස්ත චින්තන රටාව කරන්නට දෙයක් දුන්නත් කරන දේවල් තුලත් කොහොමද තියෙන්නේ? අවිද්‍යාව. දැන් ඔබ මොකද්ද කරන්න තියෙන්නේ? ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ කවදත් කරපු දේ මම ආයි කරන්න කියන්නේ නැහැ. ඔබ හැමදාම කරන දේ මම කරන්න කියන්නේ නැහැ. මේක අලුත් ගමනක්. ඔබ භාවිතා කරපු චිත්තයක් කිසිවිටක මා භාවිතා කරන්න කියන්නේ නැහැ. ඔබට දහමට දහම තේරුම් කර ගැනීම සඳහා ඔබ භාවිතා කරපු චිත්තයක් කිසි වෙලාවක භාවිතා කරන්න කියන්නේ නැහැ. හැබැයි මේක තේරුම් ගන්නවට වඩා ලේසි නේද ටෙලිනාට්‍ය අධ්‍යා බලාගෙන ඉන්න එක? හරි ලේසි. හැබැයි කාලය ගෙවි යනවා, වයසට යනවා. වටිනා මනුෂ්‍යාත්මයේ ප්‍රතිඵලය නොලබා මේ යනවා. දැන් ඔය ලොකු ලොකු පොසත්කම් තියෙන ලොකු සල්ලි මහත්තුරු සමහර අය ඉන්නවා දහමට යොමු වෙච්ච නැති අය. හරි පඬිතකමට ඉන්නවා. දැන් මෙන්න වයසට යනකොට තමන්ගේ යාළුවට බයිපාස් එකක් කළා කිව්වා. මෙන්න බය වෙලා ස්වාමීන් වහන්සේ මගේ යාළුවට බයිපාස් එකක් කළා, මටත් පොඩ්ඩක් බයයි බයයි වගේ. මහත්තේ වයසේ ඉන්නේ. මගේ අනිත් යාළුව මෙහෙම හිටියා, එකපාරට මෙහෙමයි කම්පැනිට ගිහිල්ලා ආවා, හાર્ට් ඇටැක් එකක් කරනවා මලා. හාමුදුරනේ මමත් ඒ වයසේ. මෙන්න ගැහෙනවා මෙච්චර කාලයක් හිටපු චණ්ඩියා නේද? ඒක තමයි කියන්නේ. සමහර අය කියන්නේ ආනන්ද හාමුදුර අවුරුදු 10කට කලින් මට මේක කිව්වා. මට ඒක දැන් තමයි තේරෙන්නේ කියනවා. අවුරුදු 10කට පස්සේ මම ඒක ගණන් ගත්තේ නෑලු. දැන් තමයිලු තේරෙන්නේ. ඒ නිසා අපි සැබෑ තත්ත්වය තේරුම් ගන්න ඕන. සැබෑ තත්ත්වය තේරුම් කරගන්න ඕන. මම ප්‍රායෝගිකව මගේ මනස දිහා බලලා තියෙනවා. ගොඩක් ඔය අසනීපවල එද දුක්ඛම් වෙච්ච අවස්ථාවලදී මම ප්‍රායෝගිකව බලලා තියෙනවා. එහෙම දැනෙනවද මොනවා හරි බයක්, බියක්, එහෙම ශෝකයක් තියෙනවද කියලා? නෑ, ඒක මේ ජීවිතයේ ප්‍රායෝගික දෙයක් මිසක් තණ්හා ජනක දෙයක් නම් නෙමෙයි තියෙන්නේ. සමහරලාට මම කියලා තියෙනවා එනස්නෝන්ලට එහෙම මේ හම්දුරු වටින කෙනෙක් ලෝකෙට බන කියන කෙනෙක් සනීප කරලා දෙන්නේ කියලා. මොකද හේතුව මට ඕනේ නැහැ අනිත් අයට යහපතක් වෙන්න ඕනනේ. ඒ නිසා එහෙම කරලා තියන්න කියලා මේක කූඩු හදලා තියන්න පැහැරියට. එහෙම ඇරෙන්න මිසක් වෙන දෙයක් ඒක මම හිතලා බය නැතිකමක් ඇති කරගෙන හරි ඒක සංකල්පමේ දෙඩිකමක් හරි නෙමෙයි. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ඒක පුදුම අසිරිමත් දෙයක්. මේ මට මතකයි ඕස්ට්‍රේලියාවේ එහෙම ගියාමත් අපේ ස්වාමින්වහන්සේට එහෙම ඩිංගක් පොඩ්ඩක් ඌමනාවක් තිබුණා. මේ ආනන්ද හැමඳුරන්ට ටිකක් සක්කාය දිට්ඨිය තියෙනවද, මේ බය වීම හරේ මෙහි තියෙනවද කියලා බලන්න, යම් තැති ගැනීම තියෙනවද කියලා බලන්න. ඒ තැති ගැනීම තියෙනවද කියලා බලන්න. ඉතින් යම් යම් දේවල් තියෙනවා, එක්ක භයානක දෙයක් බලන්න පුළුවන්. දැන් මෙහෙමයි, මෙහෙම අපි නොදන්න තැනක ඉඳලා මේ රචින්නියම් මේක අස්සේ පිපුරුවොත් එහෙම අපි ඒකට මේ ක්‍රියාවලියක් ගන්න ඕන. මොකද හේතුව මේ එහෙම තුවාල කරගන්න බෑනේ. කාය විඥානයේ ක්‍රියාවලියක් තියෙනවා. වාහනයක් කරනකොට අපි පාරෙන් ඉවතට පනිනවා. කරන්ට් එක වැදුනොත් අත වේගෙන් ඇද ගන්නවා. හඳුන් කූරක හරි පිච්චුනොත් අපි අත වේගෙන් ගන්නවා. සතෙක් සර්පේ කරනොත් අපි ටක් ගාලා ඉදිරින් නැගිටලා අයින් වෙනවා. මොකද ඌට කියලා කව ගන්න බෑනේ. අර මීමස් පොරේ හැදිච්ච මිනිස්සෙ වගේ ඉන්න බෑනේ. විඥානයක් නැති මිනිස්සෙක් වගේ ඉන්න බෑ. බල්ලෝසු ගැන්නුවාම රහතන් වහන්සේ ගහකට නගිනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔබ හිතන්නේ රහතන් වහන්සේ ගහකට නගින්න නැතුව ඉන්න උඩ කියලාද? නෑ, මේඩියා නම් එහෙම බන කියන්නේ හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට ධර්මය කියා දෙන්න හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම අපිට නැති වෙනවා. ඉතින් උන්වහන්සේ අනිවාර්යයෙන්ම ගහකට නගින්න ඕන. ආරක්ෂා වෙන්න ඕන. සකවන්නේ තියෙන්න ඕන. මේක තමයි අධ්‍යාත්මික දර්ශනය. බාහිර ක්‍රියාවලියක් නෙමෙයි. දමණය කරන්න පුළුවන් තැනකදී දමණය කරෙන්නත් ඕන. උපාය මාර්ගික වෙන්න ඕන. ඥානාන්විත වෙන්න ඕන. මිනිස්සිත අඳුන ගන්න ඕන. ඕනම කෙනෙක් දමණය කරගන්න හැකියාවක් තියෙනවා. නිසිත හඳුනාගත්තාම උපාය මාර්ගික වුවාම ඒ කිසි ගැටලුවක් නැහැ. දේවදත්ත වගේ අය ඇරෙන්න. ඒක සංසාරගත ස්වභාවයක් සහ යම් පුජ්‍යල චරිතයක් නිසා. ඒත් බුදුහාමුදුරන්ට ඒකේ පීඩාවක් නැහැ. ඒකේ ප්‍රීඩාව ඒ ඇත්තන්ටමයි. විශේෂයෙන් ඔබට පැවැත්ම තුළ අනිවාර්යයෙන්ම පාලනයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. සිත තේරුම් ගත්තාම, ඒක තමන්ගේ හිත තමන්ට තේරුම් ගත්තාම පාලනය කරගන්නත් පුළුවන්. අනුන්ගේ සිත තේරුම් ගත්තාමත් පාලනය කරගන්න පුළුවන්. දැන් ඔබට තිබෙන්නේ අතහැර දමන්න, සියල්ල අතහැර දමන්න. හේතු නැත. කිසිදු ප්‍රතික්ෂේපයක් ඔබේ සංඥාවට ගන්න එපා. කිසිදු අනුමැතියක් ඔබේ සංඥාවට ලබා දෙන්නට එපා. ඒ ආකාරයෙන් අතහැර දමන්න. සංඥා නොගැනීමේ අතහැරීම පුරුදු කරන්න. ඔබට ඒක තේරෙනවද? සංඥා නොගැනීමේ අතහැරීම පුරුදු කරන්න. ලෝකේ සිටිය මේ ධර්මය අවබෝධ කරගත්ත ගිහි පින්වතුන් සහ පැවිදි ස්වාමීන් රහතන් වහන්සේලා වගේම ගිහි පින්වතුනුත් සිටියා. මම දැක්කා එක දාර්ශනිකයේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් එයාගේ පැවැත්ම කොහොමද කියලා පෙන්눔 කරලා තියෙන කිසි කතාවක් නැහැ. හැස් දෙක අරගෙන ඔහේ ඉන්නවා පාඩුවේ. කාටවත් කියන්න බෑ මෙයා මේ අරමුණේ මේ සංඥාවේ මේ දේ ඉන්නේ කියලා. මම හිස්ව ඉන්න ඕන, මං කිසිවක් බාර නොගෙන ඉන්න ඕන, මම කිසිවක් අල්ල නොගෙන ඉන්න ඕන කියලා එහෙම සංඥාවල් දාගෙන නෑ. එහෙම වුණොත් ඒක විඩාවක්. එහෙනම් මං කිසිවක් ගණන් නොගෙන ඉන්න ඕන කියලා සංකල්පයක් තුල පැවැත්මක් නෑ. සංකල්පයක් තුල පැවැත්ම තුල මානසික විවේකයේ පවතීද? මානසික විවේකයේ පවතින්නේ නැහැ සංකල්පමය පැවැත්ම තුළ. ඔබට තේරුණාද? සංකල්පමය පැවැත්ම තුළ මානසික විවේකයේ පවතින්නේ නැති නිසා සංකල්පමය ස්වභාවයකින් වාසය කිරීම අනවශ්‍ය දෙයක්. දැන් මේක චින්තාමය ස්වરૂපයකට වඩා එහා ගියපු අධිචිත්තයකින්, අධිඥානයකින්, අධිගුණයකින් මේක තේරුම් කර ගන්නවා. එතන බණක් නැ, අනත් නැ, දේශනෙකුත් නැ, පුජ්‍යල සංකල්පෙකුත් නැ. ධර්මයේ ප්‍රගුණ වෙන තැන ස්වාමීන් වහන්සේගේ දේශනයක් නැහැ. ඔබේ සංකල්පයක් නැහැ. තේරුණාද? ධර්මයේ ප්‍රකට වෙන තැන ස්වාමීන් වහන්සේගේ දේශනෙත් නැහැ, ඔබේ සංකල්පයක් නැහැ. එහි ඇත්තේ කුමක්ද කියන එක පිළිබඳව සංකල්පෙකුත් නැහැ, වචනෙකුත් නැහැ. ඒ දැන ගැනීමට අවශ්‍යත් නැහැ. වටිනාකම නම් දන්නේ නැහැ. එහෙත් මුතු බෙල්ලෙක්, මුතු ඇටයක් ඔහුගේ බඩේ තියාගෙන ඉන්නවා. ඒ වාගේ වටිනා දහම ගණනේ නොකොට මිල නොකොට තබාගෙන ඉන්නවා. කිසිදු ක්‍රියා සංකල්පයක් ගන්න එපා. ඒ තරමට ඔබ ස්වභාව ධර්මයේ සමග එක්ව නොආ ඇති. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ සමග එක්ව නොආ ඇති. දෙවියන් වහන්සේ කියන්නේ කටබ්බඩන් ආහයක් තියෙන කෙනෙක් නෙමෙයි මේ ස්වභාව ධර්මය. දෙවියන් වහන්සේ කියා කෙනෙක් නැත. ස්වභාව ධර්මය කියා දෙයක් නැත. ස්වභාව ධර්මය පුජ්‍යල විඥාණයෙන් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යල විඥාණය දාන හැම තැනම ස්වභාව ධර්මය මැකෙනවා. ඔබට ස්වභාව ධර්මය මුණ ගැහෙන්නේ නැති හේතුව ඔබගේ පුජ්‍යල විඥාණයේ බාධාව. පුජ්‍යල විඥානේ ඉවත් කරන්න සබහ ධර්මයේ ඔබ වැළඳ ගන්නවා ඇති, ඔබ බාර ගන්නවා ඇති. පුජ්‍යල විඥානේ තිබුණොත් ඔබ සතු දේවල් ඔබට විඳින්න පුළුවන්. පුජ්‍යල විඥානේ ඔබ ඉවත් කළොත් මේ ස්වභාව ධර්මය වී මේ විශ්වය ඔබට විඳ දරා ගන්න පුළුවන්. පුජ්‍යල විඥාණයෙන් සිටියොත් ඔබේ අයිතිය අක්කරයක් දෙකක් තුනක් වෙන්න පුළුවන් මහ පොළොවේ. එහෙත් පුජ්‍යල විඥානය ඔබ ඉවත් කරොත් ඔබේ අයිතිය මේ මහා විශ්වය. ඔබේ සංඥාව තුළ ග්‍රහණය නිතරම අඳුන ගන්න. මම මේ සංඥාවට ග්‍රහණය කිරීම සඳහා සංස්කාරයක් ලබා නොදී වාසය කිරීමට තමයි මේ හාමුදුරන් වහන්සේ දේශනා කරන්න කියන එක හැමින් තේරුම් ගන්න. මොහොම සංයමයෙන් තේරුම් ගන්න. මිටි කරලා අල්ලගත්ත තරමට භෞතික දේවල් තමන්ගේ හිත රඳව ගන්න පුළුවන් තමන් තුළ. එහෙත් ධර්මය රඳව ගන්න පුළුවන් ඔබ මෘදු වෙන තරමට, ඒවා බුරුල් කරන තරමට, අතහරින තරමටයි ධර්මයේ රැඳෙන්නේ. ධර්මයේ රැඳෙන්නේ අතහැරීම තුලයි. ලෞකිකත්වයේ දේවල් රැඳෙන්නේ තදින් මිටි කරගන්න තරමටයි. ධර්මයේ රැඳෙන්නේ නැහැ මිටි කරගන්න තරමට. දැන් මිටි කරගන්න ගිහිල්ලා තමයි ධර්මයේ සමහරලාට මේ අවබෝධ කරගන්න කල් යන්නේ. ඒක අතහැරෙන තරමටයි ධර්මය තේරෙන්නේ. දෙපාරක් යමක් ගැන හිතලා මට මොකද තාම නැත්තේ කියලා හිතන්න එපා. ඔබ ඉතින්ට මහන්සි වෙන්න ඕන. සසර පුරුදු අඩු වුණොත් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. සසර පුරුදු තිබුණොත් ඒ පුරුදු උපකාරක වෙලා යට මහා ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආත්ම භාවයේදී දිගටම ධර්මය පිළිබඳව ඥානයක් දියුණු කරගෙන තිබුණොත් අනාගතයේදී හැකියාව තියේවි. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙදී හරි නිවන් දකී. නොයෙකුත් සංකල්ප ව්‍යාප්ත වීම් තිබෙනවා. නමුත් අපිට අහන්න උවමනා කරන්නේ ඔබ සැනසෙලිදායකද යන ප්‍රශ්නේ විතරයි. ඔබේ ආගම කුමක්ද කියන එක නෙමෙයි, ඔබ මානසික සුවතාවයෙන් වාසය කරන කෙනෙක්ද? එපමණයි. ආගන්නම් ඔළු හදාගන්නවා. ආගම් කියන්නේ තනිකර සංකල්ප දෘෂ්ටි. ආගම් තියෙන්නේ පිස්සන්ට. සමහර අය එහෙම කියනවා. ආගම් වලින් ලෝකෙට හොඳක් වෙලා නැහැ. කිසිම යහපතක් වෙලා නැහැ. අයහපතක් මිස. එතකොට අපි මව්පියන්ට සලකන්නේ එහෙම ඒක ආගමෙන්. ඒක ආගමේ රටාවට අනුව වෙනස් වෙලා තියෙනවා මිසක් නැත්තම් ස්වභාවයෙන්ම මව්පිය සැලකුම් ඒව ඥානමය ස්වභාවයෙන් මිනිස්සු ළඟ පවතිනවා, සත්තුන් ළඟ පවතිනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක කියලා දෙන්න උවමනා නැහැ. දැන් ওই පරවි කූඩුවක බලන්න මොනතරම් ආදරෙන් තමන්ගේ පිටර ටික රකින්නවද ඒ සතා කියලා. ඥානමය ස්වභාවය. ඒ පැටිය හැදුවාම කෑම ටික ගෙනල්ලා කොච්චර ආදරෙන් කවනවද කියලා ඒ ඥානමය ධර්මය. ඒක කවුරුත් ආගමකින් කියලා දෙන්න උවමනාව නැහැ. මිනිස්සුන්ට ඒ ආගමක් තිබ්බේ නැහැ. දැන් ඒ පරිවියට කවුරු හරි ඉගෙනනෝද මේ ඔයාලා දරුවෝ අනිවාර්යෙන් පෝෂණය කරන්න ඕන, බාලවස්කාරය මෙහෙකාරකම යොදවන්න හොඳ නැහැ, එහෙම තියනවද මානව හිමිකම් අනපනතරව මේවා? ඒ මොකවත් නැහැ. ඒ සියල්ලම ජීවිතේ ඥානවල තිබුණා. මේ ඥානවල තියෙන දේත් නැති වෙනවා මිනිස්සුන්ගේ සංකල්පමය අවශ්‍යතා මත. සාමාන්‍යයෙන් ඒ පරිවියෝ වගේ අය එහෙම මේ තමන්ගේ අනිත් කිරිල්ල ගෘහ සේවිකාව හැටියට යොදවනවද? එහෙම යොදවන්නේ නැහැ. ඒකට හේතුව ඒ ඥානමය තියෙන ස්වභාවය ඉක්මව යනවා මිනිසුන්ගේ සංකල්පමය ආතති මත, වැරදි මත. ඒ නිසා ළුව ඥානවන්තම සත්වයා මෙන්ම අඥානම සත්වයා මිනිසාමයි, වෙන කිසිවෙක් නෙමෙයි, මිනිසාමයි. ළුව ඉන්න ඥානවන්තයා සහ අඥානයා. කිසිවක් කියන් තුමනා කරනවද? කවුරු හරි එකපාරට හීනෙන් නැගිටලා වගේ සමිනවන්ස සුද්දාෂ්ඨකය පිළිබඳව මට පොට්ටක් කියවද? සුද්දාෂ්ඨකේ කන්නද මං අහන්නේ? ඒ පිස්සු කපාඩ මගෙන් ඒ වගේ මොනවා අහනවද මන් දන්නේ. සුද්දාස්තගේ හරියට කිව්වහම හරි සෑහීමටපත් වෙනවද? ඔව් මං සෑහීමටපත් වෙනවා. හරි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න කිව්වම ආරි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීවායම් සති සමාධි පහ කිව්ව ගම හරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරි හරි හරි හරි සෑයීමටපත් වෙනවා. පටිච්ච සමුප්පාද පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛ එහෙම කිව්වම හරි. සබ්බපාපස්ස ගාතාවේ තේරුම මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. සබ්බපාපස්ස කරණං කුසලස්ස උපසම්පදාහ. සියලු කවුරු කරන්න එපා කුසල් දහම් වඩන්න. කිව්වම හරි. මොන්ටිසෝරි නේද මේ ගල්ලෝ ඉන්නේ? ඔය දහම් පිළිබඳව දැනගැනීමක්ද? මේ ඉන්න කිසිම අග්ගමහා පඬිත කෙනෙක්වත් දිත්තේ දිට්ටමත්තම් භවිස්සති කියන එකවත් දන්නේ නැහැ. ඒ බාහ්‍ය දාරුචීරියට කියපු දිත්තේ දිට්ටමත්තම් භවිස්සති කියන එකේවත් අර්ථය දන්නේ නැහැ. ඔය තියෙන අර්ථයේ අර්ථයද? ඒ අර්ථය රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන අර්ථයක්ද නැද්ද? අර්ථයක්. ඒ ගාත මම උදාහරණයකට ගත්තේ හැම ගාතාවකම ඒකයි යථාර්ථය. එහෙමනම් ඔබේ මේ දැනුම මොකන්ද? ඔබේ දැනුමේ සීමාව කුමක්ද? නින්දා කරගන්න ඕන තමන්ටම තමා. එහි වඩිනකම දන්නේ නැහැ. ඇමල්සන් වනාන්තරයේ ඉන්න මිනිස්සෙක් හම්බ වෙනවා කැලෑ සංචාරකයෙකුට. එයා කැමරාවත් ඔන් කරගෙන ඇමල්සන් වනාන්තරයේ ඉන්න මිනිස්සෙකුට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා හරි මේක ටෙස්ට් කරලා බලන්න හරි වෙන්න පුළුවන්. මෙයා ඩොලර් 100ක් දෙනවා අර ඇමල්සන් වනාන්තරයේ ඉන්න වැඩිකෑනෙකුට. දර්ශනේ තියෙන මට පුළුවන් වුණොත් හොයාගත්තොත් මම පෙන්නන්නම්. එයා මෙහෙම කොලේ දෙපැත්ත බලනවා. මේ ගලා අමුතු කොලයක්. මේක විසිකල්ලා දානවා. විසිකල්ලා දෙත් එක කතා කර කර ඉන්නවා. ඇයි? එයා දන්නේ මේ මොකද්ද කියලා. ඒකේ වටිනාකම ඒක එක්තරා දන්න සහ ප්‍රායෝගික මට්ටමක ඉන්න කෙනෙකුට තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. එහෙනම් ඒක පැත්ත කර දැම්මා ආයි කතා කර කර ඉන්න. අධ්‍යාත්මය තුළින් ඔබත් අර ඇමල්සන් වනාන්තරයේ ඉන්න වැඩි නායකයෙක් වන්න. අධ්‍යාත්මය තුළින් අර ඇමල්සන් වනාන්තරයේ ඉන්න වැඩි නායකයෙක් වන්න. හැබැයි යා ඩොලර් 100 අඳුරන්නේ නැතුණාට යා අලමල්ලක නම් අගේ දන්නවා. එහෙම දන්නවා. පොඩි ඒගොල්ලෝ පරිහරණය කරන පරිසරයේ දේවල් දෙයක් නම් යා ඒකේ වටිනාකම දන්නවා. මං අර ඒ සිද්ධාන්තයත් එක්ක බලද්දි පවනක් මං අර කාරණේ ඒ වගේ වෙන්න කියලා කියනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඇයි ඒක එහෙම විතර දැම්මේ? එයාට ඒ පිළිබඳව කිසිම තක්සේරුවක් නැති නිසා. එහෙමනම් මේ ලෝකේ අපිට තක්සේරුවක් නැති දේවල් වලට අවිද්‍යා සහගත තක්සේරුවක් දීපු ඒවා හැම දෙයක්ම අර විදියට අපිට ඉවත දාන්න පුළුවන් නම් හරි. තක්සේරු නොකිරීමම තමයි ඉවත දැමීමේ ක්‍රමවේදය. පුජ්‍යල විඥාණයට මේක බාර දීලා පුජ්‍යල විඥාණයට මේක කරන්න බැරි නම් ඔබ විශ්වීය ඥාණයට මේක බාර දෙන්න. කියා මහන්සියලා ඇති සමහර අය කියන්නේ ඔළුවේ ගැක්කුමත් ඇදලා මට නිකන් ඔළුව පැටලිලා තියෙන්නේ මොකද්ද කියලා මේක තේරුම් ගන්න බෑ කියලා කියනවනේ. ඒ අය මොකද කරන්න ඕන? ඒක ඉබේම සිද්ධ වෙනවා. එතකන් ඔබ දෙන්න මේක පුජ්‍යල ඥාණයට. පුජ්‍යලයා ඥානයේ අධ්‍යාත්මයේ නිකන් දෙයක් බාර ගන්න හරි අභියෝගාත්මකයි. ලොකු තර්කයක පැටලෙනවා. අධ්‍යාත්මයේ ටිකක් ප්‍රත්‍යක්ෂතාවයට නිමුල් තැන දෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවෙන් තොරව තමන්ගේ සැබෑ අධ්‍යාත්මයේ කිසි දෙයක් බාර ගන්න නැහැ. ඔය බාහිර මොලේ තමයි ඔය ඔක්කොම බාහිර ආගම් න්‍යාය දෘෂ්ටි දේශපාලන ඔක්කොම තියෙන්නේ බාහිරේ. සැබෑ අධ්‍යාත්මය ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව දෙයක් බාර ගන්න නැහැ. ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂතාවය සිදු වෙන තුරුම කමක් නැහැ. නිෂ්පල දේ වුණත් දෙන්න හරියට දීලා බලන්න. එයාට මේ කාරණේ ලිහන්න ඉඩ දෙන්න. මේ ධර්මයේ තේරුම් ගන්න ඉඩ දෙන්න. අධ්‍යාත්මයට අධ්‍යාත්මයේ තේරුම් ගන්න උත්සාහ කරලා එක තැනකදී එයා විසින්ම ප්‍රතික්ෂේප කරනවා. අවබෝධයෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේක මට කරන්න බෑ කියලා. එයා අයින් වෙලා මේ ධර්මයේ අභියෝගේ බාර ගන්නවා. විශ්වීය ඥානය. ශ්‍රී ඥානය කියන්නේ පුජ්‍යලේ සතුව තියෙන එක නොවේ. පුජ්‍යල ඥානය නොවේ. මේකට කියන්නේ ලෝකෝත්තර ඥානය කියන්නේ ඒකයි. ඒ විශ්වීය ඥානයක බාර ගන්නවා. එතන ඉඳලා තමයි ඔබේ ධම්මග ක්‍රියාත්මක වෙන්නේ අන්න එතන ඉඳලා තමයි ලෝකෝත්තර භාවනාවක් යාතුල පටන් ගන්නෙ. ලෝකෝත්තර භාවනාව යනු ලෞකිකත්වයේ කිසිවක් භාවිතා නොකිරීමමයි. ඉස්සර අපිත් භාවනාවල් කරනවා. මට ඉතින් කියලා දුන්නොත් මොකක් හරි භාවනාවක් මගෙන් සැනසීමක් ලැබෙනවායි කියලා ඒක කරනවා. ඉතින් මම මට මතකයි මම එක එක භාවනාව කරද්දී මේ ආලෝක කසීනේ මම වඩනෝ සෑහෙන්න ඒ කාලේ. ඉතින් ආලෝක කසීනයක් මට හදාගන්න බැරුණා. මම තේරුම් ගත්තා පොතක තිබුණ මේ ආලෝක කසීනයක් හදාගන්න ක්‍රමය. ඉතින් මම ඒක කරන්නේ ටොයිලට් එකේ තිබුණු පණිට්ටුව ගෙනාවා. පණිට්ටුව ගෙනල්ලා ඒක ඇතුළේ ඉටිපන්දමක් පත්තු කරා. ඉටිපන්දමක් පත්තු කරාට පස්සේ අර ටෝච් එක වගේ විත්තියට වදිනවා ආලෝකය. ඊට පස්සේ අර ආලෝකය දිහා බලාගෙන ඇස් දෙක පියාගෙන දත් මිටි කාගෙන ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ කී කියා ඕ ආලෝකෝ කී කියාම ඉන්නෝ මේ ලෝකේ දෙයක් නැහැ. ඉතින් කියලම කියලා එපා වෙන ටික වෙලාවක් කියාට පස්සේ මේ උග්‍රහ නිමිත්ත කියන එකක් එනවා. උග්‍රහ නිමිත්ත කියන්නේ අර නිමිත්ත ග්‍රහණය වෙනවා. කතාව වැඩි දියුණු වෙනකොට ප්‍රතිභා නිමිත්ත ආදී වශයෙන් ඒවා දියුණු වෙනවා. ඊට පස්සේ ඒව මේ එනෝ කලාමෙදිරි එලියක් වගේ මුලින්ම. ඉතින් ඒක එහෙ මෙහෙ යනවා. ඒක දිහා බලාගෙන ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ කියනකොට ගිනි පොකුර වගේ ඒක ලොකු වෙන්න පටන් ගන්නවා. නැත්තම් මේ හාමුදුරු භාවනා ප්‍රතික්ෂේප කරන මොකක්ද මේ හාමුදුරු දන්නේ නැහැ කියන්නේ මම මේක කරපියෝ කියන්නේ ඒකයි. ඒක ගිනි පොකුර වගේ ලොකු වෙන්න පටන් ගන්නවා. ලොකු වුණාම ඕක කොච්චරද කියනවනම් විශාල ආලෝකයක් බවට පත් වෙනවා. ඒක ඒ අර ආලෝක නිමිත්ත අර සංකල්පයක් තුල පැතිරුණු නිසා ඒකම තමයි ජීවිතේ වෙන්නේ. දැන් බලන්න තරුණ වියටපත් වුණාට පස්සේ මේ මගේ නෝනා මේ මගේ ස්වාමිය කියලා යම් තැනකදී වෙන් කර ගන්නවා හඳුන ගන්නවා. එයා ඇඟ පුරාම මනස පුරාම පැතිරෙන්නේ නැද්ද? කාලෙත් එක පැතිරෙනවා නේ. භාවිතා වීම නිසාම ඒ ගැන නිතර නිතර සිතීම නිසාම සම්බන්ධතාවය වැඩි වෙනවා. මෙයා එහෙම මේ පුජ්‍යලේ කරේ මෙහෙ නෙමෙයි. මෙයා අරගෙන තියෙන ආලෝකය. මෙයාට ආලෝකය තමයි එයාගේ ඇඟ පුරා සිත පුරා පැතිරෙන්න පටන් ගන්න. ඉතින් ඇත්තෙන්ම ඒක අර ස්වාමී බිරිඳක් වගේ ඒ මොනවත් අර චංචල භාවයක් නැති නිසා අර ඒ ආලෝකමය බැඳීම තුළ අර භෞතික දෙයකට බැඳුනහම තියෙන චංචල භාවයක් නෑ. භෞතික දෙයකට බැඳුනහම චංචල භාවයක් තියෙනවද නේද? මහත්යා වෙන කෙනෙක් දිහා බැලුවා මොකද බලන්නේ කියලා හරි බලන නෝන වෙනකොට හරි කියොත් ඒ යාළුවෙයිද කියලා මේ හිතෙනවනේ. දැන් එහෙම ප්‍රශ්න නෑ මොකවත්. දැන් මෙයාට තියෙන්නේ අර ආලෝකයේ කසීනේ තුල ඒ තමන්ගේ සිහිනයම වවාගෙන ඒ තුල ඉන්නවා. එච්චරයි. දැඩි වීර්යයක් තියෙන්න ඕන, නිතරම ප්‍රකට කරන්න ඕන. එතකන් හොඳයි. නැත්තම් ඉතින් තමන්ගේ අර සමාධිය සතුට නැති වෙලා යනවා. ඒකාග්‍රතාවයක් නිසා සානයක් තියෙනවා. හැබැයි නිතරම අරද ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ කියලා ඉන්න ඕන. මනසින් හිතලා හිතලා හිතලා හිතලා හිත හිරි වැටෙනවා. ඇයි ඕනම දෙයක් ගැන එකපාරට හිතින් කියවනකොට ඕක ඉවර වෙනවනේ. එපා වෙනවනේ. අවසානයේ හොම ගියාට පස්සේ බාහිර දේවල් ඔක්කොමම අවුට් ගිහිල්ලා එයා ආලෝකයට විතරක් ගියාම එයා කෙලින්ම සමාජයට දැම්මම විඥානේ පොට ගිහිල්ලා වගේ. කොහෙද යන්නේ? දන්නේ නැහැ. කොහෙද ඉන්නේ? මොනවාට එච්චර දන්නේ මොකද කියලා. ඒ නිසා අනිවාර්යෙන් මේ දේවල් කරන්න යන්න එපා. හොඳ ගුරු උපදේශයක් නැතුව සම්පූර්ණ මොලේ අවුට් යනවා. මොකද හේතුව අපි තාම තදින් බලෙන් මනසට යමක් බලහත්කාරයෙන් එබ්බවීමේ වරද. ඒ වුණම දෙයක් එහෙම ඉවසීම හරේ මේ දරා ගැනීම වුණත් ඕනෝට වඩා ඒක තමන් පීඩනේ මේ හැමදේම මම දරා ගන්න ඕන ඉවස ගන්න ඕන කියලා කෙනෙක් ඉන්නකොට මොකද වෙන්නේ? ඒ තුල එයා ආතතියටපත් වෙනවා. අර තරහක් ආවම ඒක පිට කරන කෙනාට වඩා හපන් ඕක තද කරගෙන යන්න හිටියන්න. දැන් මට නම් එහෙම තරහක් හරි මොකක් හරි කියන්න දෙයක් හරි ආවම දැන් මට ඒක හිතෙන්නේ කියන්න ඕන නිසානේ මම කියලා ගන්නවා. ඒක කෙනෙක් වැරදි කියන්න තුලන් හරි කියන්න පුළුවන්. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මට මෙහෙම එකක් ආව මං ඉතින් කිව්වා. එච්චරයි. ඉතින් ඒකේ බලනකොට යථාර්ථයක් තියෙනවා, ඇත්තක් තියෙනවා. ඒ නිසා ඒක දැනලා හේතුවක් නැතිව මනස නිශ්චල වෙනවා නම් ඒක තමයි මේ ආර්යවතුන්ගේ තිබෙන භාවනාව, ආර්යවතුන්ගේ තිබෙන නිහඬියාව. හේතු නැතිව මෙයා භාවිතා කරන්නේ ලෞකික ඥානේ, ලෞකික සංඥාන, මේ ලෝකෝත්තර ඥානේ ලෝකෝත්තර සංඥා. ලෝකෝත්තර සංඥා කියවගේ අදහස් වෙන්නේ සංඥා නිරෝධය. ලෞකිකත්වයෙන් මේක පැහැදිලි කරන්න බෑ. ලෞකික ඥානෙන් මට ඔප්පු කරලා පෙන්වන්න, තහවුරු කරලා පෙන්වන්න කියලා කිව්වොත් මේක කියන්න බෑ. ඔබ ක්‍රියාවක් හැම මොහොතකම බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙත් සමාවන්න, මා ඔබට ක්‍රියාවක් ලබා දෙන්නේ නැත. ඒ ඔබ ක්‍රියාව තුළ පීඩා විඳින කෙනෙක් නිසා. ඔබ පීඩා විඳින්නේ ක්‍රියාව තුළයි. කර්මකාරකමින් නිදහස් වෙන. අපි කීමට කියන්නේ නේද? අර මිනිස්සයා හරිම කර්මකාරයෙක්. විශේෂයෙන් කරන්නේ අකුසල කර්ම කරනකොට කියන්නේ හරි කර්මකාරයෙක් කියලා. නෑ, කොතන වුණත් පුතඥන භාවයේ හරිම කර්මකාරයි. ඔබ කර්මකාරයෙක් නොවන්න. මේක හරියට තේරුම් අරගෙන මනස මේ ධර්මයෙන් කියන තැන පිහිටවන්න. ඔබට ඔබේ නිවාන හදාගන්න හොඳ බිමක් ගැනයි මේ කතා කරන්නේ. නිවම්පුරේ, සමගිපුරේ තියෙනවා නේ, ආරලිය පුරේ මේ පුර තියෙන, මේ පුර වගේ මේක නිවන්පුරේ ඔබට ගයක් හදාගන්න හොඳ පුරයක්, පුරවරයක් ගැනයි මේ කතා කරන්නේ. හරියට ඒ පුරවරේ හඳුනගෙන ඒ පුරවරේ ඔබ නතරවන්න. අර කිව්වා වගේ මුකුත් නොකර ඉන්න කිව්වාම ඉස්සල්ලාම ධර්මය අතාරිනවා. එහෙම කරන්න එපා. අනිත් දේවල් ඔක්කොම අතාරින ධර්මය අල්ලගන්න. පැහැදිලිනේ? සබ්බරතින් ධම්මරතේ ජිනාති. ඔබ ඇලෙන්න ධර්මයට, ඔබ ධර්මයට ඇලෙන්න, අනිත් දේවල් අතහරින්න ධර්මයට ඇලෙන්න, ධර්මයට ඇලීමෙන් ඔබට සියලු දේට නොඇලෙන තත්වයට වර්ධනය වෙන්න පුළුවන්. ධර්මය ගැන හිතන්න, අනිත් දේවල් ගැන නොහිතී සිටියට කමන්නේ. ධර්මය ගැන විමර්ශනය කරන්න, අනිත් දේවල් ගැන මසිත හිටියට කමක් නැහැ. ධර්මයේ තේරුම් ගන්නකන් තේරුම් යනකන් ඔළුව කරකවාගෙන බලන්න වෙනවා. රහතන් වහන්සේගේ පැවැත්ම සම්පූර්ණ අතහැරීමක් සහ සම්පූර්ණ නිදහස් බවක් තියෙනවා. ඒක හරි. නමුත් මේ එතෙන්ට පරිවර්තනය නොවුණු කෙනාට එතෙන්ට යනකම් අනිවාර්යයෙන් වෙනසම බුද්ධයක් තියෙනවා. ඒත් මම මේ කියන්නේ ඔබ ඒ දේ කිරීම තුල හරි කියලා කියන්නේ නෑ. නමුත් ඒ වැරද්ද තුල ඔබ තේරුම් අරගෙන නිවැරදි සාමයටපත් වේ. බුදුහාමුදුරුවෝ නම් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළානේ. ඉස්සරහින් බඩාත ගැහවාම පිටිපැත්තෙන් ඇටකටු පෙළේ හම්බ වෙන්නේ දැනෙන්නේ අතට. ඔබේ මහන්සිය ඒ වගේද නෑ නේද? ඔබට නම් පීසය එකක් ගෙනල්ලා කකා බලන්න පුළුවන් හැකියාව තියෙනවානේ. රසවත් ආහාරය භුක්ති විඳින්න ඕනද? ඒත් මතක තියාගන්න ඔබ මේ ධර්මයෙන් ඒගොඩ නොවුනොත් ඔබට පීඩා පමුණවන කෙනෙක් ඔබේ පිටුපසින් එනවා. මාරයා. ඔබ සතුට වෙන හැම දෙයක් පිටුපසම විශාල පීඩාවක් ඇතිදයි කියලා බලන්න. ඒ පීඩාව තේරුම් අරගෙන ඒක අත්හරින්න. ඔබ ප්ලාස්ටික් පළතුරු වට්ටියකටයි රැවටී සිටින්නේ. ජලය නොපවතින මිරිඟුවකටයි ඔබ රැවටී සිටින්නේ. පුජ්‍යල පැවැත්මින් නිදහස් වන්න, ධර්මයේ දෙස බලන්න, එවිට ඔබට ධර්මයම පෙනේවි. ආයි ඔබගේ මතකයන් දිහා එහෙම බලන්න එපා හැරිලා. විශේෂයෙන් ධර්ම අවබෝධයට පත් වෙච්ච අයටත් මේක මම කියන්නේ. ඔබේ මතකයේ ඒ විඥානේ මේ ඇතුළේ වැඩ කරනවා. කාලසටහන් තියෙනවා, පැවැත්මේ යම් යම් දේවල් තියෙනවා. ඒක අපි මෙමරි එක එලාම් එක එක දාලා තියෙන ඒවත් වැඩ කරනවා. ඒක තියෙනවා. ඒක මුලේ සිද්ධාන්තයක්. ඒක වහන්න එපා. එහෙම වුණොත් එහෙම මුලේ වැඩ කරන්න නැති වෙනවනේ. ඒක වැඩ කරන්න දෙන්න. ඒක වැඩ කරන්න දෙන්න. ඔබේ අධ්‍යාත්මික දර්ශනය තුළ ඔබේ ධර්මයේ දේශ බලන්න. අර ඔක්කොම වැහෙනවා. දැන් ඔබට ඔබගේ පිටුපස කී දෙනෙක් ඉන්නවද කියලා ඔබට පේනවද? නැයි ඔබ ඒ දෙස හැරි බලන්නේ නැතිනේ. ඔබ ස්වාමින් වහන්සේ දෙස බලා ඉන්න විට පිටිපස්සේ සිටියද නොසිටියද ඔබට පේන්නේ ස්වාමින් වහන්සේ. ඒ වගේ ඔබ ධර්මයේ දෙස බලන්න අනිත් දේවල් අත්හරින්න ඕනේ නැහැ. ධර්මයේ දෙස බලන විට ඔබට අනිත් හැමදේම අතහැරිලා නොදක නොගණනේ කරමින් සිටින අපිට පේන්නේ පිටිපස්සේ ඉන්න කෙනා මොනවද කරන්නේ කියලා. හැබැයි ධර්මයේ දෙස බලනවා කියන්නේ පුජ්‍යලයක් හැටියට බලනවා නෙමෙයි, වේදනාවකින් බලනවා නෙමෙයි, සංඥාවකින් බලනවා නෙමෙයි, සංකාරයකින් විඥානයකින් ග්‍රහණය කිරීමක් නොවන වගත් අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්ත අයට ධර්මයේ දිහා බලාගෙන ඉන්න එක හොඳයි. හඳ දිහා බලාගෙන ඉන්නකොට ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ප්‍රසාදයන් ධර්මයේ දිහා බලාගෙන ඉන්නේ වාගේ. ඒ කියන්නේ පුජ්‍යලේකු නොපවත්වන තැන කෙනෙක් දිහා බලන න්‍යාය නෙමෙයි ධර්මයේ දිහා බලන න්‍යාය. පුජ්‍යලත්වයක් නොපවත්වන තැන දර්ශනය කරගෙන අවබෝධ කරගෙන ප්‍රායෝගික කරගෙන වාසය කිරීම. ඊට වඩා ධර්මය කවුරු හරි කියලා ලිහිල් කරන්න කියලා එහෙම ලිහිල් කරන්න බෑ. ඒක හරියට ශ්‍රීපාද කන්දේ ටිකක් මිටි කරලා දෙන්න කියන වගේ කතාවක්. එවරස් කන්ද ටිකක් මිටි කරලා දෙන්න කියන වගේ කතාවක් නෑ. ඒ දුෂ්කරතාවයේ ඔබ ඒක ලබන්න ඕන. ඒ කඳ මුදුනට නගිනා ඉන්නෝනේ නේද? අතිශයින්ම පුහුණු වීමක් කරලා, කැපවීමක් කරලා, ලොකු දැනුවත් වීමක් කරලා, ලොකු පීඩනයක් ලැබලා ඒගොල්ලෝ ජීවිතේ එවරස්ට් කන්දට නැගලා එහෙම නැත්නම් අනෝතත්ත්ව විලෙන් වතුර ටිකක් එහෙම නාලා මෙහි ඉන්නවද? අනෝතත්ත්ව විලෙන් නාලා ආපු කට්ටිය ඉන්න නැහනේ. එහෙම විලක් තියෙනවා, අනෝතත්ත්ව විල කියලා එකක් තියෙනවා. ඒක හිමාලයේ පර්වතයේ උඩ තියෙන්නේ. අනිත් ඔක්කෝම ජලයේ මිදෙනවා. ඒ විලේ ජලයේ මිදෙන්නේ නැහැ. ඒ විලෙන් ජලය ගෙනල්ලා මෙහි සීතකරණය දැම්මත් ගල් වෙන්නේ නැහැ. ඒක පුදුමයි. මම දැක්කා මම එක මහත්මයෙක් ගිහිල්ලා නාලේ වතුර ටිකක් අරගෙන ආවිලු කෙනෙක් පෙන්නුවා. මේ වතුර ටික සීතකරණ ඩිෆ්‍යුෂර් දැම්මට මිදෙන්නේ නැහැ. මුහුදු ජලයත් මිදෙනවනේ නේද? නමුත් ඒක තමයි කියන්නේ අනෝතත්ත්ව විලෙන් නාලෙන්න ඕන කියලා කියන්නේ. ඔය අනෝතත්ත්ව විල හරේ මෙහි ඔය මතක් කරන් දහමයි. එහෙන වතුර ගෙනාම කියලා නේද? හෘදයෙන් ගිහිල්ලා මුගලන් හාමුදුර වෙන කියලා. ඒ වගේම දේ යට යන්නේ. එහා උඩ පා වෙනවා. ස්වභාවික නිහඬ බවක් ඔබේ මනස තුල හටගෙන තිබෙනවාද? වචනයට වඩා ඒක වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව පෙන්වන එකනේ. ස්වභාවික නිහඬ බවක් හටගෙන තිබෙනවාද? ස්වභාව දහම තමයි සැබෑ විනිසුරුවරයා. එහෙත් ඒ විනිසුරුවරයාට එකඟ නොවි අපි ඒක විනිසුරුකම ගන්න හදනවා. ස්වභාව ධර්මය තමයි සැබෑ විනිසුරුවරයා. ඒ විනිසුරුකම විනිසුරුවරයාට නොදී අපේ විනිසුරුකම අපි ගන්න හදනවා. ඊට වඩා ඒලින් ගිහිල්ලා විනිසුරුවරයා පිළිබඳව නොතකා ඊට පස්සේ මොකද කරන්නේ විනිසුරුවරයා? විනිසුරුවරයා ඊට පස්සේ කරන්නේ ඒකට අපිට පීඩා පමුණවනවා. සැබෑ විනිසුරුවරයා අපිට ඒකට පීඩාවක් පමුණවනවා. දැන් සාමාන්‍ය උසාවියෙත් එහෙම නේද? විනිසුරුවරයාගේ තනතුර වෙන කෙනෙක් ගන්න ගියාම ඒකට නීතියට බාධා කළා කියලා යාවල්ලලා දානවා. හිරේට දානවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවනේ නේ. එහෙම බාධා කරයි කියලා තියෙනවා. ඒ තැන්වලදී ඒ සම්මුතියන් ඒව තේරුම් ගන්න ඕනනේ. ඒකේම තමයි. එතෙන්දී ඒක කාර්ය අපි එතන ක්‍රියා කරන්න වෙනවා අපිට. තමන්ට ඒ ඔස්සේ බලයක් තියෙනවා නම් කවන්නේ බලයක් නැත්තම් බෑ. ඒකෙන් අපිට තේරුම් කරගන්න පුළුවන් අපේ අධ්‍යාත්මය තුළ එහෙම අපි ස්වභාවයේ ඒක විසඳන්න දෙන්නේ නැතුව දැන් ගොඩාක් දේයක් අය කියන්නේ මට අරක ලැබෙන්න, මේක ලැබෙන්න, මේක සාර්ථක වෙන්න කියලා හිතන්න කියනවා. ඊට පස්සේ ඒක එහෙම නොවුනහම දුක් වෙනවා. ඒක අම්ම කෙනෙක් ඇවිල්ලා කිව්ව දවසක් මේ ඔළුවේ gediyak තියෙනවා, මේ gediya ශල්‍ය කර්මයකට වාජනය කරනවා, හම්දුරෝ ආශිර්වාද කරන්න මේ කියලා. මට පේනවා මේ gediya මෙයා ඔපරේෂන් කරන්න ගියොත් එහෙම මේ මෙයා ජීවිතක්ෂයටපත් වෙනවා. මම කිව්වා මට මේක ශල්‍ය කර්මයේ සාර්ථක වෙන්න කියලා නම් සෙත් පතන්න බෑ. මොකද ඔය අම්ම සෙත් කොච්චියේ නෝ මේක කරන්න කිව්වොත් වයසත් එක්ක. මම මෙහෙම සෙත් පතන්නම් ඔය අම්මට යහපතක් වෙන්න කියලා, වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්න යහපතක් වෙන්න කියලා මම කියන්නම් කිව්වා. හා කියලා කියනවා. දැන් ශල්‍ය කර්මයට ගිනිච්චා. තියරයකට ගෙනලා ඔක්කොම කරලා වෛද්‍යවරු ටික අරන් මොනෝද මුඛවඩංගේ මේ දාගෙන ඔක්කොම රෙඩි වෙලා. රෙඩි වෙලා යරුණාට පස්සේ වෛද්‍යවරු ටික කතුරු ටික වීසි කරලා දාලා ගියලු මට මිනි මරන්න බෑ කියලා. අපිට මිනි මරන්න බෑ කියලා අර ඔක්කොම අහුවෙනවනේ අර කම්පියුටර්ස් වලින් දැම්මට පස්සේ මෙයාගේ තියෙන தත්ත්වය සහ මේකේ තියෙන தත්ත්වය ඔක්කොම පරිශීලනය කළා. ඒගොල්ලෝ කතුරු ටික පැත්තකට දාලා ගියා. අපිට මිනි මරන්න බෑ. මේක අනිවාර්යෙන් කළොත් මේක මැරෙනවා. දැන් අවසානයේ ආයෙ එළියට ඇවිල්ලා ඒ අම්මට තව අවුරුදු දෙක තුනක් ජීවත් වෙන්න හැකියාව ලැබුණා. ඉතින් කියනවා සායනන්ත හරි පුදුම වැඩක් නේ උනේ. ඔබ හඳ ගෙඩිය සම්බ වෙන්නේ කියලා ආශිර්වාද කරෙත් නෑ. ඔබ යහපතක් වෙන්න කියලා ආශිර්වාද කරා. මෙන්න මෙහෙම ගිනිච්චා. අපිත් කමක් නෑ කියන මැද ඉඳන් මම ඔක්කොම කරලා මොන දෙන්න ලෑස්තිත් උනා. ඒ උනාට මිනි මරන්න බෑ කියලා අයින් උනා. මට ඉතින් මෙහෙම මේකට වේදනානාශක බෙහෙත් ටිකක් දීලා දැන් ඉතින් ජීවත් වෙන්න කිව්වා. මම හිතන්නේ ජීවිතේ අපි එහෙමයි. අර දේ වෙන්න මේ දේ වෙන්න නෙමෙයි හොදක් වෙන්න කියලා හිතන්න ඕන. යහපතක් වෙන්න කියලා හිතන්න ඕන. එච්චරයි. මේ යහපතක් වෙන්න ඕන කියලා හිතන්න ඕන. අර රස්සාව මේ රස්සාව හම් වෙන්නේ කියලා සමහර අය සෙත්පතන්න කියනවා. මම කියනවා ඒ රස්සාව නෙමෙයි සමහරලාට ඔබට ඊට වඩා හොඳ රස්සාවක් ලැබෙන්නට ඉඩයි. ඔබ මේ රස්සාව වෙනුවෙන්ම මැරෙන්න එපා. ඒ නිසා මම ඔබට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊපස්සේ බලනකොට මෙන්න මේ රස්සාවට වඩා හොඳ වැඩපිළිවෙලක් ඒගොල්ලන්ට ජීවිතේ ලැබෙනවා. අරකට ගියා නම් හරි අමාරු වැටෙන සාහිනාසතා බොඩ්ඩෙන් පට ලැබෙනවා. දැන් හොඳයි මට ඊට වඩා හොඳ මේ ගමනකට ආවා. ඍජු බව තියාගන්න. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. හැම කෙනෙක්ම හරියට ඍජු වෙන්න. සමහර අය මේ දනිස් නමනවා, කකුල් නමලා හතර ගාති දාලා බිම වඳිනවා, නිකන් කාය දණ්ඩය පෙන්නනවා, නිකන් දණ්ඩ නමස්කාරය කියලා කියන්නේ අර බිම දිගාරලා දඬුවක් වගේ. ඒව හුදු පුහු දේවල්. ඔබේ හදවතේ ගෞරවය තබා ගන්න. නිකන් දෑත් එකතු කරගෙන හිටගෙන හිස නැමුවත් ඇති. අපි ඩ්‍රයිවර් උන් නැහැලා ගංජත් බොනෝ, සිගරටුත් බොනෝ, හැන්දාවට අඩියක් ගහනවා. බස් එකේ යන ගමන් අර ජියර් පොළුවේ මේවත් අතෑරලා සීට් එකෙන් නැගිටිනවා. දැක්ක නේද මේ මෝඩකම? ඒ මනුස්සක ප්‍රායෝගික දැන එතන නැහැ. සමහර වෙලාවට පින්කැටි වුණත් කඩාගෙන යනවා, හවුනොත් ඒවා. නමුත් සීට් එකෙන් නැගිටිනවා. ඒ වගේ දේවල් ඕන්නේ නැහැ. දැන් මම වුණත් අහක බලාගෙන හරි මේ කතා කරන වෙලාවට ළඟට ඇවිල්ලා එහෙම වැන්දාම ඒක මේ ඒක ගැටලුවක් වෙනවනේ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. හැබැයි ගෞරවයේ ඔබගේ හදවතේ පවත් ගන්න. ඉතින් විශේෂ තැනකදී හැකියාවක් තියෙන තැනකදී කරදරයක් නැතුව තමන්ට හිතන විදිහේ සරල ගෞරවයක් කළාට කමක් නැහැ. එහෙම ධනිස්සේ වැලි ගහගෙන දැන් පොඩි දරුවන්ට පවා උගන්වනවා. හා ධන ගහලා වඳින්න කියලා මහපාරේ වැලි ගොඩවල් වල පොඩි ළමයි ධන ගස්සනවා. අර ළමයාට හාමුදුරු එපා වෙනවා. මොකද මේ යකා නිසානේ මගේ මේ කකුලේ වැලි ගැහෙන්නේ කියලා ආයි වඳින්න එපා වෙනවා. බලපෑම් කරන දන ගන්න. එහෙම කරන්න එපා. නේද? අර තියෙනවා මේ වගේ තැන්වල උක්කුට්ටිකෙන් වඳිනවා කියලා තියෙනවා. මේ අර ධනිස්ස ඔසවල වඳින පාත්‍රියෙම වඳින ක්‍රමයකුත් තියෙනවා. සිටගෙන ගෞරවයක් කිරීමේ ආකාරයක් තියෙනවා. ඒ ඔක්කොම භාවිත කරන්න පුළුවන්. ඒ නිසා අපේ දහම තියෙන හිතත් එක්ක සිතේ පිරිසුදු බවත් එක්ක තියෙන්නේ. එහෙම නැතුව වෙන දෙයකින් නෙමෙයි. හිතේ පවිත්‍රතාවයක් තියෙන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඔබේ හිත පවිත්‍ර කරගන්න පුළුවන් නම් ඔබ ලබන ලොකුම ලාභය ඒක. ඔබට තව කෙනෙකුගේ හිත පිරිසුදු කරගන්න පුළුවන් නම් ඔබ කරන ලොකුම පරිත්‍යාගය ඒක. ඊට පස්සේ පොඩි පොඩි පරිත්‍යාග කරන්න ඕනේ. බිස්කට් පැකට්, කේක් පැකට්, වීදුරු බන්දේසි ඒව මෙව දෙන්න ඕනේ. මොනවද කරන්නේ? ඔබ හිත පිරිසුදු කරන්න. ඉතින් අපි ධර්මයේ දන්න අපේ මෑණිවරු ඒක තමයි කරන්නේ. බණ අහන්න කියලා ඒගොල්ලන්ගේ හිත පිරිසුදු කරනවා. තමන්ට තේරෙනව නම් තේරෙන විදිහට හිත පිරිසුදු කරනවා. ඒ තමන් හොඳ දෙයක් කරනවායි කියන තැනේදී කිරිමිනුත් තියෙනවා. ඒ වගේම මම ඇත්තන්ට කියනවා, ධර්මය පිළිගන්නේ නැති තැනට ධර්මය දීලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මූඩි වහගත්ත බෝතල් වලට වතුරක් කරන්න බෑනේ. ධර්මයට විවෘත වෙච්ච, ධර්මයේ ඉල්ලගෙන ඉන කෙනෙකුටයි අපි ධර්මය දෙන්නේ. ඒ සමහර අය ධර්මයේ පිළිබඳව ආරංචිය කිව්වහම මූඩි වහගෙන හිටියත් ටිකක් ඊළඟට ධර්මයට විවෘත කරගන්නවා මනස. ඊළඟට ධර්මයේ වැටෙනවා. මේ ධර්මය කියන එක ආනන්ද හාමුදුරුවන්ගේ නෙමෙයි. ඒ බණ කියන තැනත්තාගේ නෙමෙයි. මේ ඔබගේ සැනසිලිදායක අයිතියයි. මේ ඔබට සැබෑවින්ම අයිති භූමියයි. මේ භූමියටපත් වෙන්න ධර්මයේ කිසිම තැනක නැහැ. තැනක හොයන එක නතර කරා. සමහර අය හිතන මේ මොහොතේ ධර්මයේ තියෙනවා කියලා. මේ මොහොතේ ධර්මය නැහැ පින්නතුනේ. එහෙනම් ධර්මයේ කොහෙද තියෙන්නේ? විඥාණයට බැස ගැනීමෙන් සිදුවන විපත දකින්න. විඥාණයට නොබැස ගැනීමෙන් ඇතිවන සහනය අත්විඳින්න. పంచ ఉపాదానస్కන්දේට බැස ගැනීමෙන් සිදුවන හානිය අත්දකින්න. పంచ ఉపాదానస్కන්දේ නිදහස් වන්න. පුරුද්ද අතහරිනකොට පොඩ්ඩක් ඒ පැත්තට මනස ඇදගෙන යාවේ. එහෙත් ඒ පුරුද්දෙන් ඔබට යහපතක් නැහැ. ඔබට අයිති දේ පමණක් ඔබ ළඟ රැඳේවා. ඔබට අයිති නැති සියල්ල ඔබගෙන් ගිලිහේවා. මේ අධ්‍යාත්මය තුළට මේක කියන්නේ, ඔබට අයිති නැති දේවල් සියල්ල ගිලිහේවා. ඔබට අයිති දේ පමණක් රැඳේවා. මට කියන්න බලන්න අයිතිවාසිකම් තියෙනේ. ඔබට අයිති සැනසෙලිදායක ජීවිතය පමණයි. එහෙත් ඔබ ඒ අයිතිය ලබා ගන්නේ නැහැ වෙනත් අයිතීන් වෙනුවෙන් මනස වෙහෙසවන. ඒ නිසා ඔබේ සැබෑ අයිතිය ඒ සැනසිලිදායක ජීවිතය ඔබ ලබා ගන්න. ඔබ ඔබගේ නිදහස් වෙන නැති තුරුම ඔබට ඔබ පීඩාවක් පමුණවනවා. ගහේ හැදෙන පිළිල ගහ ඒ ගහ විනාශ කරනවා. ඒ ගහේ සාරය අරගෙන ඒ ගහ විනාශ කරනවා. ඒ නිසා අපි දැකලා තියෙනවානේ පිළිල මල් තියෙනවා, පිළිල ගස් තියෙනවා ගස්වල. ඔබ තුල හැදෙන මමත්වය ඔබ විනාශ කරනවා. යකඩෙම හැදෙන මලකඩ යකඩය විනාශ කරනවා. ඔබ මමයි කියලා ගන්න ඒ මලකඩය, අවිද්‍යාව නැමැති මලකඩය ඔබ විනාශ කරනවා. එතකොට ඔබේ විනාශය හදාගෙන තියෙන්නේ කවුද? හැම පුජ්‍යලයේගේම විනාශය ඒ පුජ්‍යලයා තුලමයි පවතින්නේ. යකඩේ හැදෙන මලකඩ යකඩේ විනාශ වෙනවා. ගහේ හැදෙන පිළිල ගහ ඒ ගහ විනාශ කරනවා වගේ දෙයක්. ඔබේ සැනසෙල්ල හැම මොහොතකම දැන් ගහ පිළිල ගහක් ඒ ගහේ තියෙන පෝෂණය තමයි හැම මොහොතකම ආක්‍රමණය කරන්නේ. ඒක ආක්‍රමණය කළා ඒ ගහ පිළිල ගහ වැඩෙනවා තියෙන. මං හිතන්නේ ඇඟේ හැදෙන පිළිකාවත් එහෙමමයි. පෝෂණය ලබා දෙන්න දෙන්න පිළිකාවේ හැදෙන වේගය තව වැඩි වෙනවා. මොකද හේතුව ශරීරය ඒක අවශෝෂණයක මොනවද උරා ගන්න ස්වභාවයට වැඩි වේගයකින් පිළිලය ඒක උරාගෙන වැඩෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මමත්වයත් එමේ. මමත්වය කියන්නේ ලෝකේ මානසික පිළිකාව. මේ ශාරීරික පිළිකානේ හොඳ කරන්නේ. මම හිතන්නේ මේ පිළිකාවලට බෙහෙත් එහෙම හොයනවා මිසක් පිළිකා හැදෙන්නේ කොහොමද කියලා බලලා ඒව නතර කරන වැඩ පිළිවෙලක් ලංකාවේ නැහැ. ඒව පිළිබඳව අවබෝධයටපත් වුණා නම් අපිට පිළිකා ගොඩාක් අඩු කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා පිළිකාවලට බෙහෙත් කරනවට වඩා හොඳයි පිළිකාවල් හැදෙන ස්වභාවය වළක්වන්න. හැදිච්ච පිළිකාවටත් බෙහෙත් කරගන්න ගමන්. දැන් මේ මානසික පිළිකාවෙත් එහෙමයි. හැදිච්ච පිළිකාව දුරු කරගන්න ගමන් තවත් මෙතන මේ රජස් හේවත් කෙලස් එහෙම නැත්නම් තවත් පිළිකා ඇති වෙන ස්වභාවය නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇයි ඔබ ඔබේ පිළිකාවක් ඔබ පෝෂණය කරන්නේ? ඔබේ මමත්වය තමයි ඔබව විනාශ කරන පිළිකාව. දැන් ශල්‍ය කර්මයෙන් ඉවත් කරනවද තියාගන්නවද? ඉවත් කරන්න ඕන. ඉතින් මේක තමයි මමත්වයේ පිළිකාව ඉවත් කරන ශල්‍යාගාරය. ධර්මයේ තමයි අපිට තියෙන මමත්වයේ පිළිකාව දමනය කරන්න තියෙන ඖෂධය. දැන් මේ ධර්මය අහගෙන යන අයට මේ පුජ්‍යලේක් හැටියට වේදනා ලැබූ ස්වභාවල් ගොඩාක් අඩු වෙනවා. ගොඩක් අයට ඉස්සර නම් මට බැන්නොත්, මට දොස් කිව්වොත්, මට චෝදනා කරොත්, මට නිඳා කරොත් හරි මේ කියලා ලොකු පීඩනයකටපත් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ කියන අනේ දැන් සායනසේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. ඒක මට අදාළ දෙයක් නැහැ කියලා කරලා හරි ලස්සන ජීවිතයක් මට ලැබෙනවා. මොකද තමන්ගේ නිවන් පුරය කියලා කියන්නේ අතිශයින්ම ප්‍රඥාවන්තයන්ගේ, කල්යාණ මිත්‍රන්තයන්ගේ පිරුණු ජීවිතයක්. එයාට පුතජනිය රසවත් නැහැ. පුතජන භාවයත් එක්ක පුතජන ස්වરૂපයක වටිනකමක් දැනෙන්නේ නැහැ. ලෝකෝත්තර භවයේ පමණයි වටිනකමක් දැනෙන්නේ. බුදුහාමුදුරුව බුදු වුණාට පස්සේ තමන්ට යාළුවෙක් හැටියට ආශ්‍රය කරන්න කෙනෙක් හිටියේ නැහැ කිව්වා. ඉංග්‍රීසි භාෂාව දන්න කෙනෙකුට යාළුවෙක් හැටියට කතා කර කර ඉන්න ඉංග්‍රීසි භාෂාව දන්න කෙනෙක්ම ඉන්න බෑ. නැතුව කෙනෙකුට බෑනේ කතා කරන්න ඉංග්‍රීසි ජාතිකයට. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විෂයත් එක්ක කතා කරා තව කෙනෙක් හිටියේ නැහැ. ඉතින් ළඟින් හිටියේ එකම එක්කෙනා සරියුත් මහ රහතන් වහන්සේ විතරයි. දී මාර්ගඵල ඥානයක් ලබා ගත්තහමත් ඒ අයට ඒ වගේම ගුණයක් තියෙන කෙනෙක් ඉන්නවර ඩිංගක් හරි කතා කර කර ඉන්න. චේතනාව පිරිසුදුව ටිකක් හරි දකින්න පුළුවන් ඒගොල්ලන්ගේ. අපිරිසුදුතාවයක් තියෙන නමුත් ඒක අන්තගාමි ලෝභ ද්වේෂ අපිරිසුදුතාවයකට යන්නේ නැහැ. ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා. ඒක අන්තයකට යන්නේ නැති වෙන අවසාන චිත්තයෙන් මෙයා අන්තයකට නොවැටෙන මමත්වයක් නැහැ කියලා දැනගත්තාම ඒ අයගෙන් පීඩාවක් ඇති වෙන්නේ නැහැ කියලා හොඳටම දන්නවා. ඒක තමයි මේ මාර්ගඵල කෙනෙක්ගෙන් තියෙන විශ්වාසය. විශාල පීඩාවක් ඇති වෙන්නේ නැහැ. තමන්ට අකමැත්තක් තියෙනවා සද්ද නැතුව ඉන්නවා මිසක් ඒක පීඩාවක් ඇති කරන්නේ යා. මේ ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවය අපි ආරණ්‍ය වල වුණත් අපි දකින දේ තමයි ලොකුම දනුවම නිහඬව ඉන්න එක. සද්ද නැතුව ඉන්න වැඩි එහෙම නැහැ. භජනීය වැඩි ටිකක් අඩු කරන එක. හොඳම දනුවම එච්චරයි. ඊට පස්සේ අනිත් කෙනා දැනගන්නව තමන් මේ ඇත්තත් එක කටයුතු කිරීම සඳහා කොයි වගේ මානසික මට්ටමකට දිනුන වෙලා ඉන්න ඕනද කියලා. එතකොට එතනට දිනුන වෙලා ආවහම කතා බහ කරන්න පුළුවන්. ඔබේ වාසස්ථානය වෙනස් කරගන්න ලෞකික භූමියෙන් ලෝකෝත්තර භූමියට යන්න. ලෞකික භූමිය කියලා කියන්නේ ඔබ කරන, පවතින, හිතන, පතන සියලු මේවා කියලා දෙන්න ගියොත් සෑහෙන කාලයක් යනවා. ඒ නිසා ඔබ ඒක වහා ඉක්මනින් තේරුම් ගන්න. ඔබේ සමස්ත පැවැත්ම ලෞකික භූමිය. ලෝකෝත්තර භූමිය කියන්නේ ඒ කිසිදු පැවැත්මේ තිබෙන්නා වූ කිසිම දෙයකට සමාන නැති වෙනස් තැනක්. ගණනය කරලා අල්ලගන්න එපා. ගණනය කරලා අල්ලගන්න යන තැනින් ඔබ සංස්කාර ලෝකයට වැටෙනවා. අනන්තය අනන්තය ලෙසයි තේරුම් ගත්තේ. ඒක ගණනය කළ නෙමෙයි තේරුම් ගත්තේ. තේරුණාද? විශ්වය අනන්තය අනන්තය ලෙසයි අපි තේරුම් අරගෙන තියෙන එක ගණනය කළා නෙමෙයි. විශ්වය තාම ගණනය කළා තියෙනවද? විද්‍යාඥයෝ නෑ, ගණනය කළා නෑ. ඒකට හේතුව අනන්තය අනන්තය ලෙසයි තේරුම් කරගත්තේ, වටහා ගත්තේ. ඒ තුලින් තමයි සෑහීමටපත් වෙන්නේ. ඒ නිසා මේ නිර්වාණ ධර්මයේ අනන්තය අනන්තය ලෙස තේරුම් ගන්න එක දෘෂ්ටියකින්, මනින කෝණයකින්, අඩිරූලකින්, එහෙම නැත්නම් අපි කියන දෘෂ්ටියකින් ඒක තේරුම් ගන්න බෑ. දෘෂ්ටියක් කියන්නේ අඩු රූලක්. දෘෂ්ටි කියන්නේ මැනීමක්. සංකල්පය කියන්නේ මැනීමක්, ගණනය කිරීමක්. ඒ හැම දෙයකින්ම කරන්නේ ගණනයක්. වචනය කියන්නේ මැනීමක්, ගණනය කිරීමක්. ඒකේ තියෙන අගයක්. වචනයේ තියෙන අගයක් තියෙන්නේ. ගුණාත්මක අගයක්. එතකොට මේ කිසි දෙයකින් ගණනය කිරීමකින් නෙමේ ධර්මය. තේරුම් ගන්න. ටිකක් මොලේ වැඩෙන්න ඕන මේකට. ඉතින් මේ ධර්මයත් එක්ක ඉද්දි සමහර අය කියන කතාවක් තමයි ටිකක් තද ඔළුවේ කැක්කුමක් එනවා කියලා. ඒකට හේතුව ගැඹුරු විදර්ශනාවකටපත් වුනහම ටිකක් ඔළුව මහන්සි වෙනවා. ඒක හරියට ගමනක් යන කෙනෙකුට දෙපා රුදාව ඇති වෙනවා වාගේ. කොහොමත් මහ මොලේ අවදියක් සිද්ධ වෙනවා. මහ මොලේ නිදිගත් ස්නායු ක්‍රියාකාරීත්වයන් අවදීන් සිද්ධ වෙච්ච තැන තමයි ලෞකිකත්වයේ උපරිමයට ගොස් ලෝකෝත්තරත්වයේ භූමියට පාතබන්නේ. එහෙම නැතුව මේ මොලේ අවදිවීම සිද්ධ වෙන්නේ නැතුව වෙන්නේ නැහැ. ලෝක විද්‍යාඥයෝ හොයාගෙන තියනවා නේද? මිනිස්සුන්ගේ මේ මහ මොලේ ලොකුවට තිබ්බට මේක ප්‍රයෝජන ගන්නෑ. මහ මොලේ තියෙන්නේ අතහැරීමට. කුඩා මොලේ තියෙන්නේ ග්‍රහණය කිරීමට. එහෙම කිව්වොත් නෙවැරදි. ඔබගේ ওই මතකයන් ආවර්ජනා කිරීම සියල්ලම රඳා පවත්වන්නේ කුඩා මොලේ. මහා මොලේ 100 දශම ගණන්, 100 10ක්, 15ක්, 5ක් මෙන්න වැඩ කරන්නේ මේ ලොකු ගණිතඥයන්ගේ පවා. ඒගොල්ලෝ ගොඩක් හිතන්න ඕන අයනේ. එහෙම හිතුවත් වැඩ කරලා නැහැ. ඉතින් මේක හරියට වැඩ කරන්නේ අතහැරීම තුළ. මේ අතහැරින්න ලබා දුන්නු මොලේ 10% ප්‍රයෝජන ගන්න. අල්ලගන්න ලෝකේ දීපු මොලේ 100 150 භාවිතා කරනවා. මනුෂ්‍යයාට අල්ලගන්නවා නම් අල්ලගනින් අතහරිනවා නම් අතහරීපන් කියලා දෙකම දීලා දෙනවා මාමොලේ සහ කුඩාමොලේ. මාමොලේ විශ්වීය ඥානය, කුඩාමොලේ ලෞකික ලෝකීය ඥානය. සාධන වහන්සේලා තනිකර ජීවත් වෙන්නේ මහමොලේ. උන්වහන්සේලා ශනිකෝ භාවිතා කරන කුඩාමොලේට එනවා. ඇවිල්ලා ඒකේ පණිවිඩය හරියට සම්මුතියෙන් තේරුම් ගන්නවා. නමුත් දන්නවා වාසය කරන්න හොඳ තැනක් නෙමෙයි කියලා. හරියට අපි අර පොළට ගියා ඉක්මනින් බඩු ටික අරගත්තා ගෙදර ආවනේ. ඒ වගේ යමක් හඳුන ගැනීම සඳහා, තේරුම් කර ගැනීම සඳහා කුඩාමොලේට එනවා ටක් ගාව. බොහොම ඉක්මනින් එන. ආපු ගම අනිත් පැත්තට යනවා. ඒකට හේතුව වාසය කරන්න හොඳ තැන නෑ. පාරට ගියා. ඒ පාරෙන් පහු කරගෙන මග ගියා මිසක් අපි පාරේ නතර වෙලා ඉන්නේ නෑ. වාසය කරන්න හොඳ තැන නෙමෙයි. ඒ වගේ තමයි වාසය කරන්නේ අර දර්ශන ඥානෙ මහමුලේ. ඇයි එතන වාසය කරන්නේ? එතන සැනසෙලි දායකයි. එතන සූපත් වූ තැනක්, නිවුණු තැනක්. ඉතින් හාමුදුරනේ ඔය ධර්මය අපි අවබෝධ කරගන්නේ කොහොමද කියලා ඉවර වෙලා කල්පනා කරන්න පුළුවන්. ඔන්න ඇවිලි පිටියෙන් ගෙන ගොරක් අංහාර තියෙනවා. ඇමිලිපිටිය දැන් හරියට ප්‍රසිද්ධයි. ඇමිලිපිටිය නම නිතරම කිය වෙනවා එමෙතනම. එදින් සැනසීම සොයාගන්න බැරිව නේද? ඒ නමට සැහැන්න වටිනකමක් දෙනවා. ඒ නිසා ප්‍රධානම තමන්ගේ සැනසිලි දායකත්වයට හේතු වෙන ප්‍රධානම කාරණය වෙන සන්තුට්ටි පරම ධනය, ඒ වගේම ධම්මම් විනානත්ති සුඛානත්තා කියන ඒ සම්බුදු වදන හරියට තේරුම් අරගෙන ධර්මයෙන් සැනසීම ලබන ඒ මහා මෙහෙයුම ඔබ අත් නොහැර භාවිතා කරන්න. මොකද හේතුව ඔබ ඔය විඥානේ පටලවාගත්ත කිසි දෙයක් මරණාසන්න මොහොතෙන් එහාට ඔබට නැති නිසා. ඔබ අතිශය පෞද්ගලික කෙනෙක්. ඔබ නිකම්වත් වැරදිලා ගෙදර ආවොත් එහෙම හොල්මනක් ලෙස අනේ තමන්ගේම සිය බිරිඳ කට්ටඩියෙක් ගෙනල්ලා කුප්පියක දාලා ගෙනිල දානවා. මහත්ය නම් තමයි කරන්න දෙයක් නැහැ. ඉතින් නෝන වෙන්න පුළුවන් මහත්යත්. අනේ බලන්න අපේ නෝනගේ ගති නිමිත්ත හරි ගිහිල්ලා නැහැ. නෝන ඇවිල්ලා ගෙදර ආයි. දැන් මේ ළමයින්ට එක එක වාරයක් පේනෝ. හල්ලල ගිනින් දානෝ. ගරුක කර්මයෙන් එන්නේ නේ. ගරුක කර්මයේ තමයි එන්නේ ගති නිමිත්ත හැටියට. චුතිසිත හැටියට එන්නේ ඒක. ගරුක කර්මය. ඒකට ගරුක සිත මොකද්ද කියලා බලන්න. ගරුක සිත නිරෝධ නිරෝධ සමාපත්තිය නම් නිරෝධ මාර්ගය නම් සෝහාන් ඵලය නම් නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස උදුරා දමල විනාශ කරලා ගරුක නිමිත්ත බවට පත් වෙනවා. සංයෝජන තුනක් අඩු මාර්ගඵල සිත. කොහොමද ඒ සිත? ඒ සිත කවමදාකවත් වෙන්නේ නැහැ. ධර්මයේ යෙදෙන එක දිගට ධර්මයේ යෙදෙනකොට ඒ ධර්මයේ අතර නොතිබුණු වෙනම දෙයක් ඔබ තුල ජනිත වෙනවා. ලී කැබිලි දෙකක් එකට අතුල්ලන විට ඒ ලී කැබිලි දෙකේ තිබුණේ නැති දෙයක් හින්දරක් මෙන්න මතු වෙනවා. පැහැදිලිනේ? ඒ වගේ නිහඬව තියෙන දෑතක් වේගින් අත්පොළ සන්නාදයේ දෙන විට හඬක් මතු වෙනවා. මේ වචනවල නැති අරුතක් මේ වචන ගැඹුරින් පරිශ්‍රණය කරමින් ශ්‍රවණය කරමින් යද්දී ඔබේ ජීවිතේ පරිවර්තනය වෙනවා. මොකක් නිසා මොනක් වුණාද කියලාවත් හිතන්න බෑ කියනවා තේරුම් ගත්ත අය. එක මහත්මයෙක් කියනවා ස්වාමීන් වහන්සේ රෝදයක් වගේ එකක් මගේ ඇඟ ඇතුළේ නිකන් රෝදයක් නෙමේ මේ චිත්ත රටාව වේගෙන් කැරකිලා කැරගෙන වේගයේ උපරිමයට ගිහිල්ලා අවසානයේ රෝදයයි තිබුණු ඔක්කොමයි ගැලවිලා ගියා කියනවා. ඒ යාගේ පෙන්නන විදිය යා කියන විදිය ඒකේ වේගයේ උපරිමයට මොකක්වත් නැති වෙලා ගියා. දැන් රෝදෙකුත් නැහැ, කරකවන කෙනෙකුත් නැහැ, කැරගෙන කෙනෙකුත් නැහැ, මුකුත් නැහැ. දැන් බලන්න කෙනෙකුගේ අවබෝධයේ තියෙන විශ්මිත ජනක භව. ඒ නිසා ඔබට සරල දේ තමයි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය හැබැයි ධර්මයේ තේරුම් ගත්ත හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්මයි තේරුම් අරගෙන තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය අතහරින්න එපා. ඒ ගැන තමන්ට සිද්ගත් දේශනා කොටසක් ඕ දේශනා සමූහයක් ශ්‍රවණය කරන්න, පූර්ණ කැපවීමක් කරන්න. ඒ පූර්ණ කැපවීම තුළයි ඔබ ධර්ම අවබෝධය ලබන්නේ. කැමතිද පුතඥ බවත් එක්ක මේ යන්න? අපාය නොවැටෙනවයි කියලා නම් කියන්න බෑ. මම මේ ස්වාමීන් වහන්සේ කියන මේ ධර්මය කොහොම හරි අවබෝධ කරගන්න ඕන කියලා දැඩි විමසුන් ඥානයකින් ඒක විමර්ශනය කරන්න. රහතන් වහන්සේ හරේ නිහඬයි, මම මුකුත් නෑ, මම නිකන් ඔහේ බලාගෙන ඉන්නවා විතරයි කියලා කියයි. ඔය අවබෝධයටපත් වෙච්චයි කියන්නේ එහෙමනේ. ඒ විදියට ඉන්න යන්න එපා ඔයත්තු. ඒක හරියට අර අපේ නායක හමුදුරංගේ කාලසටහන ගෝලියෝ ගත්තා වගේ. මම කියලා තියෙන මේ කතාව වලින් හොඳට මතක තියාගන්න. අපේ නායක හමුදුරෝ දානේ වළඳලා පොඩ්ඩක් නිදා ගන්නවා දවල්ට. ඊට පස්සේ උදේ වරේ ඩිංගක් පත්තරේ බල්ලෝ අතුර ටිකක් නාගෙන බොහොම සැහැල්ලුවෙන් ඉතින් ඉන්නවා. අපි නිදාගත්තොත් එහෙම දවල්ට අපිට අල්ලගෙන ගහනවා. කෝටු කැඩෙන්නේ නිින්ද නිදාගෙන ඉද්දිම නැගිටලා දුවනකම් ගහනවා. අමිලිපිටියේ නායක හඳුරු හේ දෙතිය සංගනායක සබරගමු පළාතේ හඳුරන හසේ පුඩි කාලේ ගහන විට ඉතින් අපි ඔක්කොම ඉතින් ගුටි කාලේ ගිහිල්ලා ආයි පාඩම් කරලා ආයි ඇවිල්ලා පාඩම් දෙනවා. එක කොල්ලෙක් හිටිය කට තියෙන කොල්ලේ. ඒ කොටු කොල්ල ඇහුවා අපිට දැන් නිදා ගන්න එපයි කියලා. එහෙනම් නායක හඳුරු නිදා ගන්නේ? ඒකත් හොඳ ප්‍රශ්නයක්. අපිට ගහන නිදාගත්තම නායක හඳුරු නිදාගන්නේ කියලා ඇවිල්ලා ගන්නේ අපිට. මොකද කියලා මේ නොයන් කියලා අඬ ගැහුවා. අඬ ගහලා කියලා අර කබඩ් එක උඩ තියලා තියෙන උන්වහන්සේගේ උපාධි සම්මාන සහ පොත්පත් කියවපු. දැන් මේ උපාධිය තියෙන අය කොබලන්න මෙතන නෑ. ඒකට මේක තියෙනවද? ඒකත් නෑ. මේක ඒකත් නෑ. ඒ ඔක්කොමත් වෙනලා මේ පොත් එහෙම කියවල තියෙනවද? නෑ. තාම අපි නම් පොත නාමාෂ්ටක සතකේ සූර්ය සතකේ කියන්නේ ගණදෙවි හැයල සකස් කඩ අපි තාම කියන්නේ මේ පොත් කියවල තියෙන නෑ කියවල නෑ. මේ සම්මාන තියෙන මේ පොත් කියවපු අයට නිදා ගන්න පුළුවන්. මේ සාතික තියෙන කට්ටිය මට පෙන්නන්න ගෙනල්ලා මම ඒගොල්ලන්ට නිදා ගන්න දෙනවා. මේ සාතික නැති අය මේව ගන්න පාඩම් කරන්න ඕන. එතකොට මම අපි හිතාගත්ත හරි මේ සම්මාන ලබන්න ඕන රවල්ට නිදා ගන්න. අන්න ඒ වගේ දැන් ආර්යවතෙක්ගේ කාලසටහන ඔබ ගන්න එපා. ආර්යවතෙක් එන්න පුළුවන්, එයා හරි සැහැල්ලුවෙන් ඉන්න, වැඩි ගාණක් නෑ, බොහෝ එකේ ඉන්න, අතහැරලා ඉන්න, වැඩි දෙයක් කල්පනා කරන්නේ හරි ෂෝක්. ඒක ගන්න එපා. ඒක ආර්යවතෙක් අර සාහිතික ලැබල ඉන්නේ. ශිෂ්‍යගේ කාර්යය තමයි නොනිදා සතර සම්‍යක් ප්‍රධානයන් වීරයන් හිරිදිපාද වඩමින් වැඩි කැපවීමක් කරනවා මේ ධර්ම තේරුම් ගන්න. විමසුන් බුද්ධියමයි පෙන්වතුනේ. මේකේ මොකුත් මේ භාවනාව අබැයි භාවනාවක් කරලා මේක නිවන් දකින්න බෑ. භාවනාව විදර්ශනා භාවනාව. එහෙම නැතුව අර මොනව හරි Hindu භාවනාවක් දාලා නාහි ළඟ හරි කොහෙ හරි මොකක් හරි තැනක හිත තියාගෙන හිටියේ කියලා නිවන් දකින්න බෑ. ඒවයි ඒකාග්‍රතාව තියෙනවා. ඒක පිළිගන්න. හැබැයි ඒවයි නිවන් දකින්න බෑ. සද්ධර්ම ශ්‍රවණේ. සද්ධර්ම ශ්‍රවණේ කිව්වහම ඒක අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවය කරා පවතින ධර්මයක්. ධර්ම සම්මාන්සලා හැමෝම දක්ෂ වුණාට ඒක අවබෝධයටපත් කරන්න පුළුවන් දක්ෂතාවය නෑ සමහර අයට. අවබෝධයටපත් කරන්න පුළුවන් දක්ෂතාවය තියෙන සාමාන්‍යයන්සලා ඉන්න සමහර අයගේ බන්න තියෙන කල්ප කෝටි ගාන මහනුව කිසි කෙනෙක් අවබෝධයටපත් වෙලා නැහැ. එහෙම වැඩක් නැහැ. අර සිතන්න ඉඩ දීලා ඒ ඇත්ත හිතන්න පුරුදු කරන එකෙන් තමයි මේ අය ධර්ම අවබෝධයටපත් වෙන්නේ. සම්මර්ෂණ ඥානේ නැති කිසිවෙකුට, විමර්ෂණ ඥානේ නැති, විදර්ශනා ඥානේ නැති කිසි කෙනෙකුට මේ ධර්මයේ ප්‍රතිලාභය ලබන්නට මේ මේ ධර්මයේ ප්‍රතිවිරාභිය ලබන්නට උපකාරක වන ප්‍රධානම කාරණේ කොහොමද? මේ විදර්ශනාවයි. මේ විදර්ශනාවයි අපිට උපකාරක වෙන්නේ. ඉතින් සම්පූර්ණ කැපවීමක් කළා ස්වාමින් වහන්සේලා වගේ අය දකින්න දහම ඔබට ඔබේ ගෙදර නිහඬ තැනක් බවට පත් කරගෙන, ආරණ්‍යයක් බවට පත් කරගෙන මේ අනහන. දැන් අපි එක අම්ම කෙනෙක් කියනවා, ඉස්සරහ පැත්තේ ගරාජ් එකක්, පිටිපැත්තේ ගරාජ් එකක්, මට බනහන්න විදියක් නැහැ, හරියට සද්ද. මං කොහොමද පිළියමක් තියෙනවනේ කාමරේ වහගෙන? බෑ ආම්දුනේ, කාමරේ වැහුවත් කාමරේට එනවා සද්ද. මං කෝ දැන් හොඳ නවීන තාක්ෂණයෙන් තියෙන අර අඩැප්පර් වගේ දෙකක් මේ කනේ ගහ ගන්න පුළුවන් හෙඩ්ෆෝන්. මං කෝ එයින් දෙකක් ගනනලා ගහ ගන්න කනේ කියලා. එතකොට මේ කම්මල නෙමෙයි හෙන ගැහුවත් ඇහෙන්නේ. ඔය තරුණිය එහෙම පාරේම යන ওই දෙක ගහගෙන හෝන් ගැහුවත් ඇහෙන්නේ. ඒවට විසඳුම් තියෙනවා. ඒ අපි සන්තෝෂ වෙනවා. ඒ කියන්නේ එහෙම බන ධර්ම අහන එක ගැන. ඔබේ වැඩිම ඇති වෙන තරමට අපේ උපදේශය පුළුල් වෙනවා. පැහැදිලිද? ඔබේ වැඩිම ඇති වෙන තරමට අපේ උපදේශය පුළුල් වෙනවා. මම දන්නේ නැහැ, මම එක් එක් පුජ්‍යලයන් ළඟට ගිහාම මම ඒ මට්ටම් උසස් මට්ටමට ස්වභාවිකව පරිවර්තනය වෙලා උත්තර දෙනවා. ඒක මම කරන දෙයක් නෙමෙයි. බණ අහන්නේ නැති මිනිස්සෙක් ළඟට ගිහාම මොකක්වත්ම බණක් නැහැ, ඔහේ කතා කර කර ඉන්නවා. ඒ නිසා ඔබේ ඒ තියෙන ඥානයත් එක්ක, දර්ශනයත් එක්ක, ඔබේ මට්ටමත් එක්ක තමයි ස්වාමීන් වහන්සේගේ ධර්මය අවදි වෙන්නේ. ඒ නිසා ඔබ නිතරම උසස් වෙන්න. ඔබට අවශ්‍ය දෙයි මම දේශනා කරන්නේ. ඔබට අවශ්‍ය නැත්තම් හාමුදුරුවෝ නිහඬයි. ඔබට තේරෙන්නේ නැති දෙයක්ම තමයි ඔබ තේරුම් ගත යුත්තේ. තේරෙන දෙයක් තේරුම් ගන්න ඕනේ නැහනේ. දැන් අපේ අය වුණාට කරන්න මොකද? තේරෙන්නේ නැහැ කියලා අතහරිනවා. අතහැරලා තේරෙන සීමාව තුළ වාසය කරනවා. තේරෙන විදිහට ධර්මය ගන්න. දැන් මෙහිට වඩා සෙනගෙහෙම නැද්ද? ඊටාම මොනවා හරි සරල භාවනාවක් දෙන යෝග මධ්‍යස්ථානවල ඉන්නවා. ඇයි? ගොඩාක් දෙනෙක්ගේ බුද්ධිය සරලයි. ගැඹුරු ධර්මයක් තේරුම් කරගන්නට තමන් තමන්ගේ විඥානය යොමු කරන්න කැමති නෑ. ඒගොල්ලන්ට හොඳ ලෙෆ්ට් රයිට් කියන භාවනා තමයි. සරලයිනේ. ඒක තමයි තේරෙන්නේ. වම දකුණ ගහ ගහ ඉන්නවා. ඒක හමුදාවත් කරනවනේ. ඒකත් හොඳයි. ඒකත් සරල භාවනාවක්. මුකුත්ම දන්නේ නැති අයට ඒක බේසික් එකක්. ඒක හොඳයි ඒක. නමුත් අපිට මේ ධර්මයට අවශ්‍යයි විශිෂ්ටයන්. දාර්ශනිකයන් බොහොම ටික පිරිසයි ඉන්නේ. මහණෙනි ධර්මයට කැමති වෙන අය බොහොම අඩුයි. ධර්මයට එන අය අඩුයි. ධර්මයට ඇවිල්ලා පවතින අය අඩුයි. පැවතිලා ධර්ම අවබෝධය කරගන්න අය අඩුයි. ඒ ධර්මය පවත්වගෙන අනිත් අයට දේශනා කරන අය තව ගොඩාක් අඩුයි. ඉතින් ඔබේ දුර්ලභ හතර දෙනාම බවට පත් වෙලා තියෙනවා නම් ඔබ සැබෑම බුදුහාමුදුරුවන්ගේ දියණියක්, ඔබ සැබෑම බුදුරජාණන් වහන්සේගේ පුත්‍රෙක්. ආයේ ඒ ඥාතිත්වය, මේ බුද්ධ වංශයේ තියෙන අයිතිය ලෝකේ කිසිම තත්වයකට සමාන කරන්න බෑ. බුද්ධ පුත්‍රයෙක් වන්නේ ඇඳුමින් නොව හදවතේ ඥානයෙන්. එමනම් ඔබටත් බුද්ධ පුත්‍රයෙක් වන්නට, දිනයක් වන්නට, ධර්මයේ පිහිට නොවඳුව ලබන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි.